හොඳයි, හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනමත්ම ඉතාමත්ම ගෞරවයෙන් අද දවසේදීත් අපි පිළිගන්නවා සතියේ සඳුදා දිනයන්හි පවත්වන ධර්ම සාකච්ඡාවට. අද 2017 වර්ෂයේ ජූලි මාසයේ 24 වෙනිදා. ඉතින් අද දවසේදීත් අපි සුපුරුදු පරිදි පූජ්‍ය පාද කාර්යගම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේ ධම්ම සභා මණ්ඩපයේ වැඩම කරගන්න ලැබුවා. මේ දිනවල ඔස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නුවර වැඩ වාසය කරන ශ්‍රී ලංකාවේ බොහෝ අය හොඳින් දන්නා හඳුන්න බොහෝ අයට, එහෙම නැත්නම් බෞද්ධ පිරිසකට හිතට ගෝචර වෙන ආකාරයක ධර්මයේ කියා දීමට ඉතාම දක්ෂ ලෙස දක්ෂ ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටිට ප්‍රසිද්ධියක් ලබා තිබෙන ඒ පූජ්‍යපාද කාර්යගම මහින්දසාර ස්වාමීන් වහන්සේ සවුනන් සිල්සිස ධම්ම සභා මණ්ඩපයේ එකතු වෙනවා දැන් සති කිහිපයක සිට. ඉතින් උන්වහන්සේ අද දවසේදීත් අපගේ අනුකම්පාවෙන් මේ සාකච්ඡා මණ්ඩපයට වැඩම කරලා අද දවසේදී බය වේරව සූත්‍ර දේශනාව අපට මුලින් පැහැදිලි කිරීමක් කරලා දෙනවා. ඉන් අනතුරුව මේ රැස්ව සිටිනා සියලුම කල්යාණ මිත්‍රයන් සමග එක්ව අපි ධර්ම සාකච්ඡාවට එන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ ධර්ම සාකච්ඡාව තුළ සූත්‍ර දේශනාවේ මතක තිබු කාරණාවන්ම පදනම් කරගෙන සාකච්ඡාව පවත්වන්නයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් සියලු දෙනා වෙනුවෙන්ම ධම්ම ගෞරවයෙන් භක්තියෙන් නමස්කාර කරමින් මම පූජ්‍යපාද කාර්යගම මහින්දසාර ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා ස්වාමීන් වහන්සේ අද දවසේදීත් අපට තථාගත ධර්මයේ දේශනා කරන සේක්වා. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. කෝනුහාසෝ කිමානන්දෝ ඉච්ඡං පජ්ජලි සේකති අන්ධකාරේන ඕනද්ධා අදීපන්න ගවිස්සත. ධම්මසභා මණ්ඩමේ මණ්ඩලයට එකතු වෙලා ඉන්න ලෝකවාසී සියලුම කාරණක සිහිතුනේ හැම දිනාටම පෙරුවන් සරණයි කියලා ප්‍රාර්ථනා කරනවා පළමුවෙන්. ඒ වගේම මේ අසන්නා වූ ධර්ම කරුණවල අවබෝධයෙන් මේ පින්වතුන්ට ඒ පුණ්‍ය ශක්තිය හේතු කොටගෙන ධර්ම ඥානය දවසින් දවස වර්ධනය කරගන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. අද දින අපි හැම දිනාටම තියෙන සූත්‍රය සාන්තිනායක බුදු පියාණන් වහන්සේ විසින් දේශනා කරපු විශේෂ සූත්‍රයක්. මේ සූත්‍රය මජ්ක්‍ධිම නිකායේ පළමු කාණ්ඩයටයි අයිති. හතරවන සූත්‍රය බය දේවර බය ඒ රව සූත්‍රය හැටියට හඳුන්වනවා කියනවා. මේක ටිකක් දිග සූත්‍රයක්. බොහෝ ධර්ම කරුණු මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. ඒ නිසා අපිට සෑහෙන වෙලාවක් මේ පිළිබඳව පැහැදිලි කිරීම සිදු කරන්න වෙයි. ඒ කොහොම වුණත් අපි මේ සූත්‍රය දිගට සාකච්ඡා කරමු. සාන්තිනායක බුදු පියාණන් වහන්සේ ළඟට එකල හිටපු එක්තරා බ්‍රාහ්මණෙක් යනවා. ඔහුව නමින් හඳුන්වන්න පින්වතුනි ජානුස්සෝණීය බ්‍රාහ්මණය හැටියට හඳුන්වනවා. ඒ බ්‍රාහ්මණයා බුදුහාමුදුරු ළඟට ගිහින් පළමුවෙන්ම බොහෝම සුහදව කතා බහ කරලා පැත්තකින් වාඩි වෙලා එන මෙහෙම ප්‍රශ්නයක් අහනවා. ශාන්තිනායක බුදු පියාණන් වහන්සේ ඔබ වහන්සේගේ ශාසනය තුළද මේ ගිහි ගෙදර ජීවත් වෙන කුල පුත්‍රයෝ ඉතාම සැදැහැයෙන් යුතුව ඔබ වහන්සේගේ මූලිකත්වයේ යටතේ භික්ෂු භාවයට පත් වෙලා පැවිදි භාවයට පත් වෙලා ශීලයක පිහිටලා ඔබ වහන්සේ උගන්වන ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරනවා. ඉතින් මේ පින්වත් පැවිදි කුල පුත්‍රයෝ මේ විදිහට මේ ශාසනයේ ගමන් කරන බව එහෙම කියනකොට බුදු පියාණන් වහන්සේ කියනවා ඒක එහෙමයි බ්‍රාහ්මණය බොහොම ශ්‍රද්ධාවෙන් ශාසනයට ඇතුළු වෙලා සීලයක පිහිටලා මා උගන්වන ධර්ම ප්‍රතිපදාවේ ගමන් කරනවා කියලා කියනවා. ඊළඟට බ්‍රාහ්මණය අහනවා තථාගතයන් වහන්සේ මේ ශාසනයට ඇතුළු වෙච්ච මේ කුල පුත්‍රයෝ භික්ෂුන් වහන්සේලා මේ ඝන වනාන්තරවල ඒ වගේම සාමාන්‍ය වනාන්තරවල සීල ආරක්ෂා කරමින් භාවනා කරනවා. ඉතින් මේ කුල පුත්‍රයන්ට ඒ වනාන්තරවල ඉන්නකොට යම් යම් බයවල් ඇති වෙන්නේ නැද්ද? මේ වනාන්තරවල තියෙන නොයෙක් ශබ්ද තියෙනවා. ඒ වගේ නොයෙක් බයවල් ඇති වෙන්නේ නැද්ද මේ තනිය කුටිවල ඉන්නකොට කියලා බුදුහාමුදුරුවෝ අහනවා. එතකොට බුදුහාමුදුරුවෝ කියනවා ඒ කාරණේ ඇත්තයි මේ බ්‍රාහ්මණය. තම බෝධිසත්ව අවදියේ ඉන්නකොට මේ ඝන වනාන්තර වල භාවනා කෙරුවා. ඒ භාවනා කරනකොට මට ඔය බය කියන ඒවා හිතට ආව නොඑක ආකාරයෙන් විවිධ ක්‍රම වලින් මගේ හිතටත් ඔය කියන එක ඇතුළු වුණා. ඊට පස්සේ බුදුහාමුදුරුවෝ කියනවා මෙන්න මෙහෙම බ්‍රාහ්මණය මේ ඝන වනාන්තරවල මහන බමුණන් මේ වනාන්තරවල ඉන්නේ අංග සම්පූර්ණව කාය සුචරිතේ ඉන්නේ අපිරිසිදු කාය කර්මයෙන් යුතුව මේ ඝන වනාන්තර තුර ඉන්න නිසා මේ දෝෂ නිසාම ඔවුන්ගේ හිතවලට බය ඇතුළු වෙනවා. හැටි ගැනීම ඇති වෙනවා. ඒ වගේම හොල්මන් කරන ස්වභාවයන් ඇති වෙනවා හිතේ. එහෙම කියලා ඊළඟට බුදුහාමුදුරුවෝ කියනවා මම මට එහෙම බය ඇති වුණාම සතිගැනින් ඇති වුණාම හේතන් කරන ස්වභාවයන් හිතේ ඇති වුණාම මම හිතේ මෙන්න මෙහෙමයි මම කාය සුතරිතෙන් යුක්තයි මම පිරිසිදු කාය කර්ම ඇත්තේ. එතකොට අයින් සංවර වෙන්න ඕන ඒවා කියනවනේ පින්වතුනි. අතුන් මැරීම, හොරකම් කිරීම, සාමී වරදවාන කිරීම, මත්තන් පාන. ඒ ටික මගේ අතින් සිදු වෙන්නේ නැහැ. එහෙමනම් මම බය විය යුතු නැහැ කියලා. එහෙම හිතලා හිතේ නිර්භය භාවයේ හිතේ වැඩි කරගත්තා, දිනු කරගත්තා කියලා කියනවා. ඊළඟට මේ මහන බමුණන් වා අපිරිසිදු භාවයෙන් යුක්තයි. ඒ නිසා ඔවුන්ට ඒ වාස් අපිරිසිදු භාවය නිසා මේ ධන වනාන්තරවල සාමාන්‍ය වනාන්තරවල ඒ ඉන්නකොට හිතට බය දැනෙනවා, සති ගැනීම දැනෙනවා, වෙනම් කරන ස්වභාවය දැනෙනවා. මම මෙහෙම හිතුවා. මම රුසියන්නේ, ශ්‍රී ලංකියන්නේ, අරුප වචන කියන්නේ සම්පක්ලාම නැහැ. මම වාස්තු චරිතයෙන් යුක්තයි කියලා. එහෙම මෙහෙ කරලා මගේ පිරිසිදු භාවයෙන් මම මෙහෙ කරලා මම නිර්භයභාවයේ වැඩි කරගත්තා. ඒ හොල්මන් කරන ස්වභාවයට, පැටි ගන්නා ස්වභාවයට මම යට වෙන්නේ නැහැ. ඒක මම බාරගත්තේ නැහැ. ඒක ආත්මකලද. ඊළඟට මනෝ භාවයෙන් හිතනවා මේ මහාන බ්‍රාහ්මණයන් මනෝ චරිතයෙන් යුක්තයි. මේ මාන මහාන බ්‍රාහ්මණයන් මනෝ චරිතයෙන් මේ අයයි. යදි ලෝභයෙන් යුක්තයි. එතකොට මම හිතනවා මේ කාමයෙන් ඉරලා ඉන්න මේ මාන බ්‍රාහ්මණයන් ඒ ලාමක කාමක සිතිවිලි වලට අදහස් වලට ඒ අය පෙළඹෙනවා වැඩි. මම හිතුවා මගේ ඒ කාම සිත් පහළ වෙන විදිහට ඒ මනෝ භාවයෙන් මම අතිරිසිදුද? මම අතිරිසිදු නෑ. මනෝ භාවයෙන් මම පිරිසිදුයි. මම පිරිසිදු නිසා මට බය වෙන්නේ නෑ. නිර්භය භාවය හදාගන්න. එතකොට මේ මහණ බ්‍රාහ්මණයන් දමුණන් ද්වේෂයෙන් යුක්තයි. හිතේ නිවිච්ච ගතියක් නෑ. ව්‍යාපාද ගතිය තියෙනවා හිතේ. පරදේ ඒ පැත්තෙන් මේ දුර්වල නිසා මේ අයට බිය ඇති වෙනවා හිතේ. සතුටේ ඇති වෙනවා. කොල්මන් කරන ස්වභාවය ඇති වෙනවා. පැටි ගැනීම ඇති වෙනවා. හා මගේ දේශ සහගත සිතිවිලි නැහැ. ඒ විදිහට හිතලා නිර්භයභාවය හදාගත්තා. දැන් මේ විදිහට දෙපැත්ත හිත හිත තමන්ගේ ඇතුළත හිතේ තියෙන පාරිශුද්ධ භාවය තමයි පින්වතුනි මේ බලන්න. බල බල තමන්ගේ හිතට විශ්වාසයක් ගොඩ නගලා දෙනවා මේ බෝසතාණන් වහන්සේ. ඒක තමයි දිගින් දිගට කරලා තියෙන්නේ. ඊළඟට තීන විද්‍යාව ගැන හිතනවා. මගේ හිත දැන් මේ මහණ බමුණන්ගේ හිත තීන විද්‍යෙන් පිළිලා. තීන විද්‍යාව කියලා කියන්නේ හැසිරෙන ගැතිය. ධර්මයට තියෙන උනන්දු අඩු වෙන ගැතිය. මෙතන මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ විශේෂයෙන්ම මේ ඡන්දය. හතර වෘදුපාද ධනයට වැටෙනවා. බොහෝ විට මේ වගේ මේ ගැඹුරු වැඩපිළිවෙලක යනකොට සාමාන්‍යයෙන් අපි ජීවිතයේ භික්ෂු ජීවිතයේ හරේ වාහරේ ධර්ම වැඩපිළිවෙලට යනකොට ආරම්භ ධාතු තියෙනවා. ආරම්භ කිරීමේ ශක්තිය තියෙනවා. බොහෝම උනන්දුවෙන් සමහර විට ප්‍රසිද්ධ කරලා දැනුම් දීලා බොහෝම උනන්දුවෙන් වැඩ කරගෙන යනවා. මම මෙහෙම පින්කමක් කරනවා, එහෙම නැත්නම් මම මෙහෙම පැවිදි වෙනවා. ඔය විදිහේ මහක්hari ඒ තමන් කරන මේ දහම කටයුත්ත පිළිබඳව එහෙම ලොකු උනන්දුවක් හදාගෙන ගිහින් එකක් දැන් ගිහිල්ලා ඒ පිළිබඳ තියෙන උනන්දුව නැති කරගන්නවා. තීර නිද්‍රය හැදෙනවා තමන් දන්නේ නැහැ. ඒ හිතේ උදාසීන ගතියක් ඇති වෙලා ආහාර පාන ආදියට අද ලොල් භාවයක් ඇති වෙලා ඉන්ද්‍රිය සංවරය කියන එක නැතුවම ගිහින් ඉන්ද්‍රියන් වලින් කාමය දිනවන විදිහටම පණවිඩ අරගෙන ගන්නම නැතුව ඒ පැත්තම දිනුනේ ගන්න. බෝධිපත්ව බලනවා මේ සීල මිද්ද ගතිය මට තියෙනවා. මේ වෙලාවේ. බලනකොට නෑ සීල මිද්ද ගතියක් සමන්ත නෑ. කොයි විදිහකටවත්. ඉතින් ඒවා අපට හොඳට සනාථ වෙනවා බුදුහාමුදුරන්ගේ මේ බෝසත් අවදීදී කල අපවීම වීරිය ඡන්දය මොනතරම් සදින් වැඩ කරාද කියන එක හොඳට පේනවා උන්වහන්සේගේ දුක්කරත්වයව. උන්වහන්සේට රජබුදුන් බොහොම ඉහෙලින්ම වළඳන්න තිබුණා. සැප අසුන් තිබුණා. සැප මාළිගා තිබුණා. පංච ඉන්ද්‍රියන් වලටම අවශ්‍ය කාමයේ වඩවන දායක තිබුණා. ඒ කොහොම තිබුණත් ඒවා සියල්ල අත්හැරලා උන්වහන්සේ නිකන් කසලට සලුවක් පුරවගෙන පාත්‍රයක් අරගෙන පාරක දැක්කා. බොහොම සූමල්ලි ශරීරයේ. ඒ වගේම ලැබිච්ච ආහාර බොහොම රජබුදුන් ලැබුණට වඩා ඉහළින් අනුභව කරන්න පුරුදු පුහුණු කරගත්තා හිත. දුෂ්කර ක්‍රියාව ළඟට ලැබෙන දෙයක් පමණයි ආහාර එක. දැන් ඔය භවනාසලේ කලාවල ඉතින් ඒ මාලිගා කියන ඒවා තිබුණේ නැහැ හැම පැත්තෙම බැලුවොත් ඉන්ද්‍රියම් පහටම ලැබුණේ විත අකුලවන පීඩාවට පත් කරන දේවල්ම තමයි ලැබුණේ. අව සුන්නහන්සේ ඇකිලුන්නේ මානසික වශයෙන් කොයි මොහොතේද අපේ සීන මිත්‍ය හදාගත්තේ. සුන්නහන්සේ මෙනෙහි කළ බලනොත් නෑ මම සීන මිත්‍ය තුල මා තුල නෑ. ඒකට එහෙම හිතලා නිර්භය භාවයේ උන්වහන්සේ වැඩි කරගත්තා තවත්. ඊළඟ උද්දච්ච කුක්කුච්ච නොසලෙන ගතිය එක එල්ලේම නිවන කරාම තමයි යන්නේ. ආයේ වෙන දේවල් හොය හොයා ඉන්න බැලුවේ නැහැ. කාය නැවත ගිහින් රජකම ලබා ගන්න ඕන. අයියෝ මට මේක නැති වුණා. මං වගේ කෙනෙකුට මේ ශක්තික රජකම ලැබෙන්නේ නැන අපරාධ මේක ගන්න යන්න ඕන කියලා එහෙම පසුතැවීම සම්පණය සංකල භාවයේ එහෙම ඇති වුණෙත් නැහැ. මේක අනේ තව නැහැ කියලා දුකක් ඇති වුණෙත් නැහැ. බුදු බව කියන එක නැහැ කියලා දුකක් ඇති වුණෙත් නැහැ. අඳාන්නා හිතියේ නැහැ. අනේ මේක තාම නැහැ නේ කිසි අඳාන්නා හිතියේ නැහැ. ඒ වෙනුවෙන් කෙරෙන්න ඕන කාර්යයන් හැම එකක්ම කෙරුවා. නොසලීම කෙරුවා. මේක තියෙනවා. පෙර නොදුතු අත්දැකීමක් තමයි මේ ලබා ගන්න යන්නේ. මේ ලබා ගන්න යනකොට දැඩි විශ්වාසයක් සංසුන් කොමක් ඇති වුණා පහුදැවීමක් ඇති වුණා උන්වහන්සේගේ චරිත බැලුවොත් එහෙම අඬනවා කියලා කොතනකවත් තිබුණේ නැහැ. මට මේක ලැබුණ නැහැ නේ කියලා හඳනවා කියලා තිබුණේ නැහැ. පරීක්ෂණ තමයි කරේ ඉස්සලා කාමසුකල්ලිකාණියෝගේ. ඒකෙන් අඳුරගත්ත මේක නෑ මේ කියන දේ. ඊට පස්සේ අත්ත කියලා මතාමියෝගේ. එහෙමත් කරලා බැලුවා. අඳුරගත්තා. ඉතින් මේ මුල් වකවානුවේදී මොයේ ධ්‍යානවලට ගියා. ධ්‍යාන වලට ගියාම කොච්චර කැමතිද මේ ධ්‍යාන කියන ඒවට මිනිස්සු. එක ධ්‍යානයක් ලැබුවා කියලා නම් මහා සතුටක් ඒ පිළිබඳ උද්දාමයක පත් වෙලා කාටක් කියන්නේ එහෙමත් හරි කමක් නැති. තව දුන්නහඟ පංචාභිඥාස්ස සමාපස්සීලාභීක් බවට පත් වෙලා ඒ වගේම එතනදී මහා ගෝලියෝ පිරිසක් ආලාරකාරා මුද්දකරාම් පුත්තලා දුන්නල හැසුණා. ඒවා පව අත්හැරියා. ඒවා සහස්ව බාර ගත්තේ නැති. ඉතින් ඒවා සාවරව තිබ්බේ එකම එල්ලේ නේද මේ බුදු බව තමයි මට ඕනේ කියලා. අන්න ඒ තර මේ උන්වහන්සේ කිව්වා. ඒ වගේම හැකයක් තිබුණ නැහැ කොතනක. එහෙම පෙර මේ අත්දකලක් නැහැ වෙනකොට බුදු බව කියන එකක් සිදුලක් නැහැ. රහත් බව කියන එකක්වත් තිබිලා නැහැ. ඒ වෙනකොට යුගයේ ඒවා තිබුණ නැති උනත් උන්වහන්සේට සැකයක් තිබුණා. උන්වහන්සේගේ හිතක තිබුණා මේ බුදු බව කියන එක තියෙනවා සීල වශයෙන් මත හොයන්න පුළුවන්. අන්න ඒ දැඩි ගතිය, විශ්වාසවන්ත භාවය සමාගෙන සමන්ත දැඩි විශ්වාසයක් හදාගන්න තමයි මේ ගමන ගියේ. ඉතින් අපිට නම් මේ ඉගෙන ගන්න තියෙනවා මේ සූත්‍ර වලින් ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න තියෙන නිවනක් තියෙනවා. මෙහෙම නිවන මිනිස්සු ලබලා තියෙනවා අතීතයේ අපවල්ලු දෛවනි පණිවිඩයක් කොතනකින් ගන්න ලබා ගන්න තිබුණා වුණාන්නේ. අර පංචවිඥා සුහමපත්ලාදී නියමයක් ගන්න තිබුණා. ගන්න තිබුණේ නැති වුණත් උන්වහන්සේගේ හිසට සැකයක් තිබුණා කියන්නේ. ඒ තරම් දැඩි විශ්වාසයක් තිබුණා. ආගේ විශ්වාසය යන හිතලා නිර්භය භාවය ඇති වුණා. හැබැයි අර මහන බවුණාන්ට ඒ සත්‍ය නැහැ කියලා උන්වහන්සේ මෙහි කරලා තියෙනවා ඒ යුගයේ. ඒ වගේම ඊළඟට සිංහතුනි සදහන් කරනවා මෙවැනි මහා බබන මෙහෙම ලොමු දැහැ ගැනීම, ඇති ගැනීම, සියටපත් වීම වලින් යුතුව ඉන්න මේ මහා බබුණන් අතරේ මට ලොමු දැහැ ගැනීම, ඇති ගැනීම යෝගුලුකම් ඉතින් නිතරම ඒක නැතුවමයි තිබුණේ කියලා කියලා කියනවා. ඊළඟට පහන බමුණෝ ලාභ සත්කාර කීර්තිය ප්‍රසිද්ධිය උදෙසා මේ ආරණ්‍යවල වාසය කරනවා කියලා කියනවා. එහෙම සිදුලා තියෙනවා පින්නතු. ඒ කියන්නේ දුෂ්කර ප්‍රයා ප්‍රතිපදාවට මිනිස්සු ගරු කරනවා කියලා කියනවා. ප්‍රසිද්ධ වෙන්න පුළුවන් ක්‍රම, කීර්තිය, ප්‍රසිද්ධිය, ධනෙ ලැබෙන්න පුළුවන් කාරණා පහක් කියනවා වගේ කියලා මගේ මතකයක් තියෙනවා. ඒකෙන් එක කාරණයක් තමයි මේ දුෂ්කර ප්‍රතිපදාව කියන එක. පෙරපු දාන්නේ නැත්නම් පාතරේම වළඳනවා නම්, කිරිච්චි සූරු පුරවනවා නම්, ඒ කාලේ හැටියට රවුල් බාගෙන රවුල් පිටකරගෙන එහෙම ඉන්නවා නම් ඒ මිනිස්සු ගරු කරන එකේට ක්‍රම වේද තිබුණා. ඉතින් මේ උපරිමෙන්ම ඒවා පෙන්වුම් කරලා මිනිස්සුන්ගේ ලාභ සත්කාර ලබා ගැනීම චින්තනයේ නියතව මේ කටයුතු කළා කියන එකයි මේ කියන්නේ මෙතන. මම එහෙම කිසිම තැනක එවැනි අරමුණකින් කටයුතු කළේ නැහැ. මම අල්පෙච්ඡ භාවයමයි දිගින් දිගට අගය කළේ. අල්පෙච්ඡකමමයි බුදුහාමුදුරුවෝ දිගින් දිගට අගය කළේ. ඒක උන්වහන්සේ පිරිනම් පානතුරු උන්වහන්සේගේ ප්‍රතිපත්තිය දෙනවා. පුන්සිවුරයි පාත්තරයි. ඒක වෙනස් කරේ නැහැ. මුලින් ඒ ආරම්භ කරපු අරමුණ ඒක ඒ අල්පෙච්ඡ බව උතනකවත් නැති කරගත්තේ නැහැ. එතකොට ඒ අනිත්‍ය බහුපිච්ච වෙන්නම තමයි නිතර නිතරම උත්සාහ කළේ කියන එක දුහාදරි කියලා. එහෙම හිතලා මම නිර්භය භාවයෙන් පත් වුණා කියලා කියනවා. ඒ වගේම කුසීත භාවයට පත් වෙලා තියෙනවා, කම්මැලි භාවයට පත් වෙලා තියෙනවා මේ පහන බමුණු කියලා. ඒකයි කියන්නේ. හොඳ රස මසුලින් යුතු ආහාර පාන ලැබෙනකොට අනකොට ඉන්ද්‍රිය සංවරයක් නැහැ. ඒ ආහාරයේ සමන දැන වළඳලා නැහැ. ඉතින් කුසීත භාවයේ වැඩි කායික වශයෙන් හර වෙනවා. මේ පිටපාතේ යන හැම අඩු වෙනවා. අඩු වෙලා නිතර කෙලෙස් වර්ධනය වෙන විදිහට හටයුතු කරනවා. ඇයි අර ඉහතින් සඳහන් කළානේ කාය සුචරිතේ නැහැ, මනෝ සුචරිතේ නැහැ. එකතුනහම කතා බහ කරමින් කෙලෙස් වර්ධනය වෙන විදිහටයි ඒ අයගේ කටයුතු සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා කුසීත භාවය වැඩි, ධර්මයට නැඹුරු වීම ඉතාම අඩුයි. ඒ නිසා කුසීත භාවය වැඩි. මෙතන නිතර කතා කරන්නගේ බලන්න පුින්නතන අරටුවක් නැහැනේ. ඔය රේඩියෝ ගුවන් විදුලි වල එහෙම මේ සින්නහ උපද වෙන විදිහට මේ දිනහ උපදවන විදිහට කතා බහ කරන අයගේ මේ අරටුවක් නෑ පොලේ. මොන්ටි ප්‍රශ්නයක් ඇති වෙනකොට අහඳ නෑ බෙදනවා වගේ ඒ විදිහේ තත්යකට පත් වෙනවා. ඉතින් ඒ නිසා කතා බහ කරන අයගේ අරතුව නැහැ, අරතුව නැති නිසා වීර්යයක් කියන එකක් හිතට එන්නේ නැහැ කොහොමවත්. වැඩිපුර පදනමක් නැති හරයක් නැති දේවල් කතා කරනවා. ඉතින් බෝධිසත්වෝ කල්පනා කරනවා හිතට මගේ දවසින් දවස වීර්යමයි වීර්යමයි ඇති වෙන්නේ කියන අදහස උන්වහන්සේගේ හිතේ දවසින් දවස මේ ඇති වෙන තත්ත්වය ගැන හිතුවා. ඉංග්‍රීසි ඒක තව නැතවරක් මතක් කරනවා. ඒක සනාථ වෙනවා විස්තරක්‍යාව, ඒ වීර්යයේ ප්‍රතිඵලයෙන් විස්තරක්‍යාව ළඟට ලැබෙන පුංචි ආහාරය පමණයි වළඳලා තියෙන්නේ. එතකොට ඒක කොයිතරම් ගැඹුරු දුෂ්කරක්‍යාවක්. සක්මන් කරමින් ඉන්නකොට සක්මන් මළු ඇදගෙන වැටෙනවා. වැසිකිළියට ගිහිල්ලා වැසිකිළි කෘත්‍ය කරනකොට ඇදගෙන වැටිලා මේ පය භාගය පය ඉඳලා තියෙනවා සිහියේ නැතුව. ඊළඟට මේ නහයෙන් හුස්ම ගන්න එක නතර කරලා තියෙනවා. මේ වීර්ය කරලා ඊට පස්සේ නහයෙන් ගන්න එක නතර වෙන කන් වලින් හුස්ම ගිහින් තියෙනවා. ඊළඟට කන් වලින් ගන්න එකත් නතර කරලා තියෙනවා. ඊට පස්සේ එතනම නතර කරනකොට හිස් මුදුනේ අපේ උකුණු වල කියලා එකක් තියෙනවා මගේ මතකේ හැටියට. එතනින් හුස්ම එන්න පටන් ගන්නවා. ඒක පවා නතර කරනකොට තමයි සිහිය නැතිවලා ඇදගෙන වැටලා තියෙන්නේ කියලා සඳහන් කරනවා. එතකොට මේ වීර්ය කොයිතරම්ද කියන එක හිතා ගන්න පුළුවන්. එවැනි වීර්ය කිසිම මහන බමුණෙක් අතින් සිද්ධ වෙලා නැහැ කියන එක මුල් මහත්මයේ සඳහන් කරන්න තිබෙනවා. ඊළඟට මේ අයගේ සිහිනුවණ දියුණු කිරීමක් නැහැ. සිහිනුවණ කියලා මෙතනදි කියන්නේ හැම තිස්සෙම හිත වර්තමානයේ පවත්වා ගැනීම ඕනකමක් නැහැ. වර්තමානයේ හිත පවත්වා ගැනීම ඕනකමක් නැහැ. වර්තමානයේ කියන්නේ මෙතන මේ විදර්ශනාවට තමයි මේක කියන්නේ කියන්නේ. සිහිය හා නුවණ දෙතන දියුණු කරගන්න සිහිය හා නුවණ දෙත දියුණු කරන්න ඕනේ මේ කියන සත්‍ය දකින්නේ. දැන් ඔය අපි සත්‍ය ගවේෂණය කියලා කියනවා. සත්‍යන්නේ කියනවා කියන එකයි. සත්‍ය කියලා කියන්නේ කියන ස්වභාවය. ඒකට මේ තියෙන ස්වභාවය දැනට අවුරුදු දෙක තුනකට තිබ්බ ස්වභාවය නෙමෙයි හොයන්නේ. නැත්තම් තව අවුරුදු 5කින් දකින්න තියෙන ස්වභාවයක් මේ අපි මේ හොයන්නේ. මේ දැන් තියෙන ස්වභාවය තමයි මේ දැන් තියෙන ස්වභාවය ගවේෂණය කරනවා කියන්නේ හොයනවා කියන එක. ගවේෂණය පාලි භාෂාවෙන් ගවේෂණය සංස්කෘත භාෂාවෙන් ගවේෂණය කියලා භාවිතා කරනවා. ඉස්සර ඔය බොහෝ විතර ඔය අතීතේ හරක් එහෙම නැති වුණාම හොයන්න යනවා. ඒ හොයන්න යනකොට කියලා යන්නේ ගවය හොයන්න යන නිසා ගවේෂණය. ඉතින් ඒ වචනය බොහොම දිගටම ඒක දැන් භාවිතා වෙනවා ගවේෂණය කියලා. එතකොට මේ තියෙන දෙකුයි දකින්න පටන් ගන්න. නැති දෙයක් නෙවෙයි, නැති දෙයක් නෙවෙයි, තියෙන දෙයක් දකින්න. එතකොට මේ තියෙන දෙයක් දකින්න සිහිය හා නුවණ තියෙන දෙක තමයි අවශ්‍ය. පවතින දෙයක් පවතින ඇත්ත ස්වභාවයක් දකින්න ඕනේ සිහිය හා නුවණ දෙක. ඒක තමන්ගේ හිතෙන්මයි දකින්න ඕනේ. මේක බ්‍රහ්මයේ හිතෙන් දකින්න බෑ. ඒක බ්‍රහ්මයා දකිනවා නම් එයාගේ හිතෙන් එයාට දකින්න ඕනේ. දෙවියෝ දකින්න නම් දෙවියන් හිතෙන් දෙවියන්ට දකින්න බුණා. එයාගේ හිතේ අපට මේක දකින්න බෑ. බුදුහාමුදුරන්ගේ හිතෙන් දැකපු එක අපිට කියන එක බුදුහාමුදුරන්ට අපේ දකින්න ඕනෑක දක්වන්න බෑ. ඒ නිසා බුදුහාමුදුරෝ ගන්නවා තුන්නේ හික්කිටන් ආතප්පං අක්කාකාරෝ සසාගත. මහණෙනි මේ මම නුඹලට මඟ කියලා දෙනවා. මට එකතු කරගෙන යන්න විතරක් බෑ. මට පුළුවන් දේ තමයි මම මේ කරන්නේ. ඒකට මඟ කියලා දෙනවා. උන්වහන්සේ මේ ගිය මඟ. ඉතින් උන්වහන්සේ මේ පෙර තිබුණු එක තමයි මේ මතු කරලා ගන්න. පෙරතිවිච්ඡේදක් කියන එකේ තේරුම හැම බුදු කෙනෙක්ම දැක්කේ මේ මේක. ධම්මෝ අසුද්ධෝ සමලේහි චින්තිතෝ කියලා කියනවා. මේ ධර්මයේ අසුද්ධ භාවය නිසා අපිරිසුදු භාවය නිසා කියන්නේ හිතේ ඇති වෙන අපිරිසුදු භාවය නිසා ඉතිසල ධර්ම සැලක් වුණ මත මතක් වුණ බව කියන්න. ඒ හිතේ ඇතිවෙච්ච අසුද්ධ භාවය නිසා ඒ තිබුණු ධර්ම ස්වභාවය යථා තත්ත්වය පේන්න නැතුව ගිහිල්ලා තියෙනවා. ඉතින් ඒක දකින්න තමයි මේ සිහි නුවණ කියන එක අවශ්‍ය. එතකොට මේක මේ හැමතිස්සෙම මේ තියෙන එකක්. මේ තියෙන ඇත්ත තත්ත්වය මේ හැමතිස්සෙම තියෙන ස්වභාවයක්. එතකොට මම මේ සිහි නුවණ කියන එක දියුණු කරගන්නවා. ඒ දියුණු කරගන්න නිසා මට ඒක තියෙන නිසා ඒ ගැන හිතලා මම නිර්මහභාවයේ සිහි හදාගත්ත කරගත්තා. ඊළඟට කියනවා මේ සිතේ සංපස්කම පහන බමුණන්ට මේ සිතේ සංපස්කම නැති. ඒ සිතේ සංපස්කම නැති නිසාම කොහොමත්ම දකින්න බෑනේ මේ ධර්මයේ කියන එකේ තියෙන ඇත්ත తත්ව දකින්න බෑ. කලඹුණු වතුර භාජනයකින් මූණ බලන්න බෑනේ. ඒකෝ කලඹීම නිසා. ඒ වගේ මේ සංපත් නොවිච්ච මානසික පැත්තෙන් දකින්න බෑ ඒ බුදුහාමුදුර කියන මත හැමතිස්සෙම සමාධිය හිතේ තිබුණා. සමාධිය හිතේ තිබුණා. ඒ මේ සමාධිය තිබුණ නිසා මේ සමාධියෙන් මම සමාධිය ගැන හිතලා මම නිර්භය භාවයේ හිතේ හදාගත්තා කියලා කියනවා. නිර්භය භාවය. ඒ වගේම මේ මහණ බමුණු ඇසුරු කරන්නේ උපදෙස් ගන්න. මේක කියන විදිහට කෙලතලුව වගේ. අය මහා මෝහයෙන් පිරිච්ච විවිධ දෘෂ්ටීන් වලට එල්බ දෘෂ්ටීන් වල එල්බගෙන ඉන්න ඕක කරන්න හොඳ නෑ මේක කරන්න හොඳ නෑ මේක කළොත් මේ විපත ඇති වෙනවා මේක කළොත් මේ විපත ඇති වෙනවා කියලා අන්න එහෙම දෘෂ්ටි වලට ඇතුළේ ඉන්නවා. ඉතින් මේ යුගයේ එවැනි අය බොහෝ අය එහෙම ඉන්නවා. කොච්චරද එහෙම නොකොලොත් එහෙම කරදර ඇති වෙනවා කියලත් අපි හදාගෙන තියෙනවා. ඉතින් අන්න ඒ සියල්ලත් දැන් උදාහරණයකට කියමුකෝ. නිකන් හුණෙක් කෑ ගැහුවොත් කියන එහෙනම් මේ ගමනක් යන්න ලෑස්ති වෙනකොට හුණෙක් කෑ ගැහුවොත් මේකනම් බාධාවක්. කාක්කෙක් කෑ ගැහුවොත් බාධාවක්. හදරේක් හම්බුනොත් බාධාවක්. ඊළඟට ගැරඩියෙක් දැක්කොත් බාධාවක්. ඔය විදිහට කයක් දැක්කොත් හොඳයි. ඉගෙන කෙනෙක් දැක්කොත් හොඳ නෑ. ඔය විදිහේ එක එක දෘෂ්ටීන් වලට වැටිලා ඒ දෘෂ්ටි වලට නිරවෙච්ච ඒවාගෙන් ලෝකය දිහා බලන මේ මෝහ සහගත උපදේශකයෝ ඉන්නවා. එහෙම ඕන තරම් ඉන්නවා. තව මොනික් ඒවා. එකේද මේ කලක ගැත්තොත් මෙන්න මෙහෙම වෙනවා කියලා ඒක ඒ විදිහේ උපදෙස් කියලා කියනවා. ඉතින් ඒ හිත දන්නේම නැතුව අරවට ඒ දෘෂ්ටියෙන් ගොදුරු වෙනවා. ආන්නේ ගොදුරු දෙක එවැනි දෘෂ්ටියෙන් උඩ ගොදුරු වෙච්ච කෙනෙක් නේ මම ප්‍රඥාවන්තයි. ඒ නිසා ප්‍රඥාවන්ත නිසා මම නිර්භයයි. බය නැහැ කියලා. ඒ ප්‍රඥාවන්ත භාවය ගැන හිතලා උදාහන්ත නිර්භය භාවය හදාගන්න. ඒ විදිහට උන්වහන්සේගේ නිර්භය භාවය තව තව ඉන්දෙන්ද වර්ධනය කර ගැනීම තමයි. ඊළඟට උන්වහන්සේ මෙන්න මෙහෙම හිතනවා. දැන් අපි හිතනවා මෙන්න මෙහෙම සින්නතුත්. පසලස්සක පෝය දාට ඔය සැලෑවි යන්න එපා භයානකයි. එන්න මෙහෙම සොහොන් මෙහෙම භූතෙක් ඉන්නවා. අහවල් ගහ ළඟට යන්න එපා. එතන ඉන්නවා මේ මෙහෙම යක්ෂය. සසවල් වනාන්තරයට යන්න එපා මෙන්න මෙහෙම යක්ෂෙක් ඉන්නවා. සසලස්සක බෝධාට හගදාට මෙන්න මෙහෙම භූතයෙක් එනවා. ඔය විදිහේ සිංහතුනේ අපි බිහිසුණු ප්‍රකාශන අහලා තියෙනවා. ඕනතරම් එහෙම ඒවා අහලා තියෙනවා. මට මතකයි කුඩා කාලේ ඉගෙනදී ගොඩාක් අත්දැකීම් ලැබිලා තියෙනවා. අසවල් පාලම ළඟ එහෙම ඉන්නවා. අම්මා කෙනෙක් දරුවෙක් අතට දෙනවා. අන්න එහෙම අසවල් තනින් යනකොට මෙහෙම සද්දයක් ඇහෙනවා. මොන ඔය විදිහේ කියලා පින්වතුනි ඒ බුදුහාමුදුරුව හිතනවා උල් සත්‍ය හැටියට මට මේව පරීක්ෂා කරලා බලන්න හොයලා බලන්න ඕන මෙහි ඇත්ත නැත්ත ස්වභාවය දකින්න ඕන. දැන් අපේ ස්ථානේ පොහුණක් තිබුණා. ඉතින් මේ ස්ථානේ පොහුණක් තිබුණා එනේ නායකයන් මේ ඕකෙට වැටුනොත් එහෙම මතුවෙන්නේ තව වෙනත් තැනකින්. වැටුනොත් තව මතුවෙන්නේ වෙනත් තැනකින්. නමුත් වතුරක් පිරিলা. ඒ කිලෝමීටර් 5-6ක් කොහෙද ඈතින් තමයි මතුවෙන්නේ කියලා ඔන්න කියනවා. ඉතින් මිනිස්සු හරි බයයි මෙතෙන් යන්න. ඉතින් මයි ලොකු හම්දුරු කියලාදී ඉතින් ඕක කියලා තියෙනවා. අපේ හම්දුන ඔය පහ පණ්ඩිත වගේ ඉන්න ඒ දායක පින්වතුන් තමයි ඔය කියන්නේ. ඉතින් ලොකු හම්දුරන්ට කියලා ඕක හම්දුන කිව් වෙන්නපා. ඕක මේ නූල් බෝල මෙතරක් යටට යනවා. ඔතනින් වැටුනොත් මෙන්න මේ විදිහේ ආයෙ එන්නේ නැහැ යටතම යනවා. ලොකු හම්දුර අහලා තියෙනවා මේ මේක ඉහළ බැලුවද? එහෙමනම් දැනුවත් වැටිලා තිබුණා නෑ. එහෙමනම් මේ මතුවෙන තැන දන්නවද? නෑ කට්ටිය කියනවා. ඊට පස්සේ ඊට පස්සේ කියනවා එහෙනම් දැන් මේ වගේ වලක් මේ ලෙවල් එකේ මේ පැත්තේ ඇති නැත්නම් මේ වතුර එහෙම පාතනම් ඒ වතුර ටික මෙහෙන් යනවා ඔක්කොම. ඒ වතුර මෙහෙන් එහෙම පාතනම් එහෙම පාතනම් ඒ වතුර මෙහෙන් එන්න ඕනේ. ඒක එකක් වෙන්නේ අපි ඉහළ බලමු කියලා ඉහළ බලනකොට මොකක්වත් නැහැ. අඩි 18ක් විතර ගැඹුරු. ඒකට අන්න මිනිස්සු දිවිතුරු අදහස් ගොඩනගාගෙන තියෙන හැටි හොයා බැලීමකින් තොරව මේ කුතුහලයෙන් යුතු යමක් බාර්ගත්. එක දවසක් පාලමක් ළඟ මේ යේසු 150ක් විතර කියලා. ඉතින් මේ අවෝද ඉතින් අර ගලේ දිහා බල බල ඉන්නවා. ඉතින් ඔතන ඇවිල්ලා තියෙනවා ටිකක් ප්‍රභූවරේ. ඇවිල්ලා අහලා තියෙනවා මේ මොකද ඔය කට්ටිය ඔතන බල බල ඉන්නේ? ඒක තමයි මේ අනිත් කට්ටිය බලනවා මේ නිසා මාත් බලනවා. ඉතින් අර ඔක්කොගේම අහලා බලනකොට හැමෝම කියලා දෙන්නේ මේ මේ කට්ටිය මෙතන බලනවා මාත් බලනවා. ඉතින් මේ කට්ටිය බලන නිසා බැලුවා. අන්තිමට අවුරුදු 14ක විතර 12ක 14ක පොඩි දරුවෙක් කියන අහලා තියෙනවා. මොකද පුතා බලාගෙන ඉන්නේ. මේ ලස්සන මාළුවේ උඩට ආවා වතුරෙන් ආයෙ උඩට එනවද කියලා මම මේ බලන. ඒතර අනිත් සියලුම දෙනායක එකතු වෙලා තියෙන අය අර ළමයා බලාගෙන ඉන්නවට බලන්න එකතු වෙලා මේ සිරිම පදනමක් ඇතුව හරයක් ඇතුව දැක්මක් ඇතුව ඒ මොකකින් ගන්නවේ ඒ වෙලා තියෙන්නේ. ඔන්න ඔය විදිහේ එකක් තමයි මෙතන මේ කියන්නේ. ඉතින් මේ ප්‍රචාරයේ වෙලා තියෙනවා අසවල් වනාන්තරයේ මෙහෙමයි අසවල් තැන මෙහෙමයි. ඉතින් කටින් කට ගිහිල්ලා ඒකේශනාගේ පිළිගැනීම් පිටුල ගොඩනැගිලා තියෙනවා. නොදන්නා අනවශ්‍ය බීතියක් බී කරගෙන තියෙනවා. ඉතින් මේක පරීක්ෂා කරන්න ඕන කියලා උන්වහන්සේ ගිහිල්ලා මේ කියන බීතුණු තැන්වල ඉඳලා තියෙනවා. ඒ ඉන්නකොට උන්වහන්සේට ඇහිලා තියෙන මෙන්න මෙහෙම කියනවා. මා එහි වසන විට සූකාරෙක්කෝ එයි. පක්ෂියෙක්කෝ කෝඩු කැඩල්ලක්කෝ වත්තයි. උලඟ හෝ කඩරලක් සොලවයි. ඒක මෙන්න මේ විදිහේ ස්වභාවයක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මේ හෙල්ලන ගැතිය මේ හොල්මන තමන් ළඟට එනකම් මුන් වහන්සේ බලාගෙන ඉඳලා තියෙනවා. ඒ විකතු ඉරියව් වලින්ම සක්මන් කරනවා නම් සක්මන් කරමින් ඒ සක්මනේ නිරත වෙන ගමන් සිහියෙන් යුතුව සක්මන් කරමින් මේවා එනවාද කියලා බලනවා ළඟට. ඉතින් උන්වහන්සේ මේ බිය කියන බිය සම්පූර්ණයෙන් හිත සුරන් නොකරගෙන එතනින් අයින් වෙලා නැහැ. නිින්දට ගිහිල්ලා නැහැ. නිදාගෙන ඉන්නකොට ඒ බිය ආවද ඒ බිය සුරන් හිතෙන් සුරන් කරගෙන මිස නිදාගෙන නැහැ. නිදාගෙන හිටියා නම් එතනින් නැගිටලා තියෙන්නේ ඒ බිය හිතෙන් සුරන් කරගෙනමයි. ඒ ඇතුළෙත් සත්ත එකගෙන හිටියා නම් ඒත් එහෙමයි. ඔය විදිහට බිය හිතෙන් පුරන් කරගෙන මිස ඒ තරම් ඉවත් කළා නෑ, හෙල්ලිලා නෑ. අන්න ඒ විදිහේ ඒක පිළිබඳ ඇත්ත తත්වය, පැහැදිලි తත්වය, සත්‍ය ස්වභාවය හොඳටම අඳුරගෙන තමයි අඳුරගෙන ඒ විදිහට මම නිර්භය භාවය හදාගත්තා. උඹ බලන්න උන්වහන්සේ මොන තරම් පරීක්ෂණ ගොඩක් කරගෙන තියෙනවා. දැන් අනිත්‍ය මහාන බඹුණෝ අර විදිහේ දෙයක් කියනකොට ඒ සලාතට යන්නේ බයෙන් කොහොමද කියතවත්. ඒ වගේ මේ ශබ්දයක් ඇහෙනකොට ඔන්න අර ශබ්ද කියලා කියනවා. ඒ භූතය තමයි, ඒ ශබ්ද තමයි ඉන්නේ. ඔන්න ওই විදිහට කියනවා. ඒ අර ක්ලේශ ධර්ම වලින් පිට කිරීලා තියෙනකොට ඒ වගේම තව සමහර මහන බමුණෝ හිත පැටලීමකට සිත්පත් වෙලා තියෙනවා. දවල් රාත්‍රිය කියනවා, රාත්‍රිය දවල් කියනවා. ඔය විදිහ මොලා වෙච්ච ස්වභාවය. බුදුහාමුදුරුවෝ කියනවා මම දවල් දවල් හැටියට, රාත්‍රිය රාත්‍රිය හැටියට යම් දෙයක් පවතිනවද ඇත්ත ඇති සතියෙන්ම පවතින ස්වභාවයෙන්ම ඒ විදිහටම දැකලා අඳුර ගන්නවා. ඒකත් එක පැටලෙන්නේ නැහැ, වරද්දාගන්නේ නැහැ. ඉතින් අපට උනත් ඒ තත්ත්වය ඇත්ත වශයෙන්ම හොඳටම තේරුම් ගන්න එක හරි වටිනවා. ඇත්ත ඇත්ත සැටියෙන්ම හොඳටම දැක ගන්න පුළුවන්කම ඇති වෙන්න ඕනේ මනසේ. දැන් සමහර විට මෙන්න මෙහෙම කෙනෙක් කියන්න පුළුවන්. අත් දවසෙන් දාන්නේ නොදුන්නොත් එහෙම මේ හරි භයානකයි. මේ නියගිය කෙනා දේවතේ ඉන්නවා. ඔන්න මිනිස්සු හදලා තියෙනවා. දැන් වඩන්න ඕන නොවැදියොත් එහෙම ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. වෙලාව බැලුවේ නැත්නම් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඔය කරදර ඉන්නේ මෙන්න මේ ප්‍රශ්නය නිසා. ඔකත්ය ලුවස්ස පයින්කොට වෙලා බැලුවද එක ඇතුළේනකට සිරි උතුරුවාද ඔය විදිහේ පින්වතුනි දෘෂ්ටි ජාලයක් තියෙනවා. පුදුමාකාර දෘෂ්ටි ජාලයක් ගොඩ වෙලා තියෙනවා. අපිට පේන්නේ තේමාට සමාජයේ කොහෙන් කොහෙන් හෝ ඒ එකතු වෙච්ච දේවල් අතීතේ ඉඳලා. ඉතින් ඒ මත ඊට පස්සේ බිය සමාජවල ගොඩ නැගෙන හැමතිස්සෙම කල්පනාවෙන් සිරි උතුරක් නැති ප්‍රශ්න නිසා තමයි මේ අපිට කරදර තියෙන්නේ. එහෙම නැත්නම් මේ උණුවක් පයින්කොට වෙලා බැලුවේ නැති නිසා තමයි අපිට මේ ප්‍රශ්න තියෙන්නේ. අන්න ඒ විදිහට අපි මොකක් හරි ගිහිල්ලා හිත එල්ලෙනවා. පින්වතුනි ගියා හදා ගන්නවා. ඒක මේ සමහර දේවල්යක් ආවත් ඔය කියන පැත්ත ඇති වෙනවා. එක තැනක මම ප්‍රශ්නයක් එහෙම විසඳන්න ගියා. මේ ළමයෙකුට නිකන් කායික අපහසුතාවයක් ඇවිල්ලා ඉතින් ඒ තාත්තා අමනුෂ්‍යයු ගැන පිළිගන්නේ. මම ඒක සාකච්ඡා කරපුවාම කිව්වා මම අමනුෂ්‍යයු ගැන පිළිගන්නේ අපේ හාමුදුරුවෝ. නමුත් මට හිතෙනවා මගේ දුවට අමනුෂ්‍ය දෝෂයක් තියෙනවා. ඉතින් මම සාකච්ඡා කරපුවාම මොකද එහෙම හිතන්නේ කියනකොට එයා වැඩ කරපු තැන ඒ හෝටලේ අමනුෂ්‍ය කිච්චියක් ගැන එක දවසක් නවාතැන් ගන්න ඇවිල්ලා හිටපු අය කියලා තියෙනවා. අන්න ඒ සම්බන්ධව ඒ කාරණේ මුල් කරගෙන තමයි මේ මෙයා හිතන්න දැන් මෙතෙක්යි පිළි නොගත්තොත් එක අරකට ආදේශ කරගෙන මගේ ජීවිතත් එහෙම දෙයක් තමයි මේ හැදුලා තියෙන්නේ. එතකොට එන්න මේ තමන්ගේ හිත ගන්නම නැතු මේ ඒ ඒ එක එක දෘෂ්ටි වලට තමන් තල්ලු වෙන හැටි. දැන් ඔන්න විභාගයකට යනකොට ළමයි මෙන්න මෙහෙම හිතන්න පුළුවන්. තම විභාගය ෆේල් වුණා. එතකොට ඊළඟ විභාගයකට යනකොට අර ඉස්තර ෆේල්ස් එක ආදේශ කරගන්න මේක බදන් මේකත් ෆේල් වෙනවා. ඉන්ටර්වියු එකට යනවා. ඉන්ටර්වියු එකට යනකොට ඉන්ටර්වියු දෙකක් තුනක් ෆේල් වෙලා තියෙනවා. එතකොට ඒක ආදේශ කරගන්න මේ යන එකත් ෆේල් වෙනවා. එතකොට විවාහ උත්සවයක් නම් ඒත් ඒ විදිහේ හිතනවා. අටවලාගේ විවාහය මෙන්න මෙහෙම අවුල් වෙනවා. මගේ විවාහයත් මෙහෙම වෙයි. ඒව නැත්තම් දැන් විවාහ දෙක තුනක් බලන්නයි දෙකම මෙහෙම වුණා. මේ මගේ එකත් මෙහෙම වෙයි. අන්න එහෙම විතරේම සියන තත්ත්වයෙන් දකින්න නැතුව පෙර අත්දැකීමක් හෝ පෙර ඒ වෙන කල්පනාවක් හෝ ඒවා එකතු කරගෙන වැරදි ආකාරයෙන් හිතන්න පුරුදු පුහුණු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ තියෙන තත්ත්වෙන් දකින්න පුරුදු පුහුණුවෙන්න නැහැ. ඒක තත්ත්වෙන් දකින්න පුරුදු පුහුණුවෙන්න නැහැ. ඒක බෝධිසත්වයන් වහන්සේ ඒ විදිහේ කිසි තැනක උන්නේ නැහැ. එවැනි තත්ත්වයක් කොහොම විදිහටවත් උන්නේ නැහැ උන්වහන්සේට. උන්වහන්සේ තියෙන හැටියටම තියෙන විදිහටම දකින්න පුරුදු වුණා. තවත් මේකට පුංචි උදාහරණයක් කියන්නම්. දැන් ඔය සුනාමිය ආව ලංකාවේ ආපුහම සුනාමි කියන පණිවිඩයක් යන්තම් හරි ආවනම් මිනිස්සු ටික බය වෙලා වැඩිදි ගාලා අකුලගෙන දුවනක් මත්තමා. එතකොට අර ඒක හොයා බැලීම මොකක්වත් නැතුව දුවනවා. ඔන්න ඔය විදිහේ ස්වභාව මිනිස්සු තුළ ගොඩනැගිලා තියෙන බොරු ස්වභාව දැනගෙන නැතුව පෙර අධ්‍යක්ෂක එක්ක මානසික වශයෙන් ඇතුළේ සත්‍යයේ තියෙන පැත්තේ තියෙන විදිහටම නොදකින කමක් ඇති වෙලා තියෙනවා. ඊළඟට උන්වහන්සේ කියනවා මෙන්න මෙහෙම මිනිස්සු කියනවා කොහොමද ලෝකයේ යහපත වෙනුවෙන් ලෝක සත්‍යයේ ප්‍රයෝජනීය වෙනුවෙන් ලෝක සත්‍යයේ අනුකම්පාවේ මේ මිනිසුන්ගේ යහපත පිණිස මේ උත්සමයේ පහළ වෙනවා. ඒ පහළ වෙන කෙනා මමමයි. මේ මගේම වීර්ය මගේම හැකියාව මමම තමයි මේ කියලා ඒ විදිහට දැනෙමින් ඒ තමන්ගේ ඒ තියෙන ඇත්ත තත්ත්වය ඇත්ත ස්වභාවය දැනෙමින් උන්වහන්සේ තාවතාව වීර්ය කරන්න පටන් ගත්තා. නිර්භයභාවයේ තාවතාව වැඩි කර ගන්න පටන් ගත්තා කියලා. ඊළඟට කියනවා උන්වහන්සේ මේ කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා අකුසල කාම ධර්මයන්ගෙන් වෙන් වෙලා ඒ කියන්නේ මේ ඇයි කලින් වාසේ දිවෙන් ශරීරයෙන් කියන ඊළඟට මනසේ ඒවට හමු වෙන නිමිති ඔස්සේ කාමයන් වඩවන එකෙන් විතරෝම කරන්නේ ඉන්ද්‍රිය සංවරයක් නැහැ. එතකොට මේ වගේ කාමයේ වඩවන එක සම්පූර්ණයෙන් නතර කරලා විතක්ක විචාර ප්‍රීතිසුක ඒකාග්‍රතාව කියන ප්‍රථම ධ්‍යානයක හිතගත් අර විදිහේ නිර්භය භාවය එන්නෙන්න වැඩි කරගෙන එන්නෙන්න වැඩි කරගෙන ප්‍රථම ධ්‍යානයට හිත සමවන්ත ගන්නවා. ඊළඟ එකෙන් නතර වුණේ උන්වහන්සේ. නතර වෙන්නේ නැතුව නැවත නැවත මේ ප්‍රථම ධ්‍යානය ගැන මෙනෙහි කරලා ඒකට සමවැදිලා නියම වෙලාවට ඒකෙන් නැගිටලා බලනකොට ඒකේ ප්‍රසයක් නැහැ. ඒකත් ඒකේ දෝෂ සහිතයි කියලා ඒකේ දෝෂ තියෙනවා කියලා තේරුම් අරගෙන ද්විතීයි ධ්‍යානයට ආවා. ද්විතීයි ධ්‍යානයටත් ඒ වගේම සමවැදිලා ආවර්ජනය කරලා අදිස්ථාන කරලා මේ විදිහට කටයුතු කරගෙන යනකොට ඒකත් දෝෂසහිතයි කියලා එකක් ප්‍රතික්ෂේප කරනවා. ෘතිය අධ්‍යානයේ තත්ත්වයට ගිහිල්ලා චතුර්ථ අධ්‍යානයේ තත්ත්වයට ගිහිල්ලා සිත උපේක්ෂාවට සමවද්දවයි. ඒ සුත මේ විදිහට සිත උපේක්ෂාවට සමවදවගෙන ඊළඟට උන්වහන්සේ සිත පාරිශුද්ධ භාවයට පත් කරගෙන උන්වහන්සේගේ හිත පිරිසුදු භාවයේ ඉහළම තැනකට හිත දිනාව සතුත් අධ්‍යාන ඊළඟට මෙම මෙසේ සිත සමාහිත පිරිසුදු තැන්පත්ව නිකලස්ව නිකිලිතිව මෘදුව කර්ම යෝගීව තීරව නිශ්චල වූ පසු හිත මේ විදිහේ නිශ්චල වූ පස්ස නිශ්චල වුණාට පස්ස මේ හිත එක සූත්‍රයක සඳහන් කරනවා මෙන්න මෙහෙම හොඳට පොහුණු වෙච්ච අස්සයෝ දෙන්නේ ඉන්න හොඳ හයිහත්ය ඇති කරත්තයක් තියෙන හතර මං හන්දියක මේක නැත්නම් නම් නතර කරලා තියෙන්නේ. කෙවිත රැඳෙන තියෙනවා. ඊට පස්සේ මේ කරත්තයට නැගලා පොද පුරුෂේ කරත්තයට නැගලා සතර දිශාවෙන් කැමති දිශාවකට මේ වාහනේ පදව ගන්නවා. ආන් ඒ වාගේ හිත හොඳට තැම්පත් වූ මෘදුම ලොක්කුඩාට පස්සේ මේ හිත ඕනෑම පැත්තකට හරව ගන්න පුළුවන්. ඉතින් මේ බෝසතාණන් වහන්සේ හරවනවා මේ හිත චතුත් ධ්‍යානෙ වහාටද බුද්ධේ නිවාසාන ස්මෘති ඥානය. පෙර දක්නා නුවණ පහළ කර ගන්නවා තමන්ගේ ජීවිතය පිළිබඳව. පෙර දක්නා නුවණ පහළ කර ගන්නකොට උන්වහන්සේට පේනවා එක ආත්මයක් නෙමෙයි දෙකක් නෙමෙයි තුනක් නෙමෙයි හතරක් නෙමෙයි 100ක් 200ක් නෙමෙයි කල්ප ගණන් ඈතට උන්වහන්සේ දකින්න පටන් ගන්නවා මේ හිතේ. මේ හිතේ කල්ප ගණන් දකිනකොට කල්ප විනාශය හා කල්පය ආරම්භ වෙන හැටි සංවත්ත විවත්ත පවා දකින්න පටන් ගන්නවා මේ විදුහා. බෝසතාණන් වහන්සේ මේක ප්‍රථම යාමේ මේ දකින්න පටන් ගන්න මේ හිතේ. මේ ප්‍රථම යාමේ උන්වහන්සේ මේක දැකලා ඊළඟට උන්වහන්සේ කියනවා මේකෙදි ඒ උත්පත්ති ලැබපු ස්ථාන ගෝත්‍රය ජාතිය වර්ණය ආපු ආහාර ගත්ත ආහාර විඳපු සැප හිතපු ආයුෂ අන්න ඒ සියල්ලම දකින්න ඕන පහළ වෙනවා කියලා කියනවා මේකෙදි උඹේ නිවාසාන සිද්ධා කියලා. ඊළඟට පින්වතුනි දෙවනි මධ්‍යම යාමේදී මුන්වහන්සේගේ හිත සුතූපපාත ඥානයට පත් වෙනවා. සුතූපපාත ඥානයට පත් වෙනවා කියලා කියන්නේ මේ සත්‍යය මැරෙන්නේ කොහොමද? ඉපදෙන්නේ කොහොමද? ඒ වගේම මේ කොයි කොහෙ ගිහිල්ලාද ජීවත් වෙන්නේ? ඒ ජීවත් උනේ ජීවත් වෙන්නේ ඒ වගේම මේ කාය දුෂ්කරිතේ නියුතු පක්ෂය කොටෙන්නද යන්නේ? ඊයේ නිදුන දුක මොන විදිහද? ඒ වගේම මොන අපායකද යන්නේ? ඔය සියල්ලම දක්නා නුවණ පහළ වුණා මේ සුදුසු පාපඥානෙ. ඒ වගේම කාය සුඛරිතේ නියුතු පක්ෂය කොයි ලෝකෙකද යන්නේ? කොයි ලෝකෙද දිව්‍ය ලෝකෙකද යන්නේ? කොයි බ්‍රහ්ම ලෝකෙකද යන්නේ? කොයි සැපද විඳින්නේ? කියන මේ සියල්ල උන්වහන්සේගේ මේ සුතූපපාත ඥානයෙන් දකින්න පටන් ගත්තා කියලා කියනවා මේ පද්දිනයා. ඊළඟට පාන්දර ඥානක වෙන්න උන්වහන්සේගේ පහළ වුණා කියනවා ආසවක්ඛේ ඥානය. ආසවක්ඛේ ඥානය පාන්දර ඥානෙ වෙනකොට උන්වහන්සේට වැඩ කරත් පටන් ගත්තා. ඒ ආසවක්ඛේ ඥානයෙන් උන්වහන්සේ දුටු දේ තමයි දුකට ඇති වෙන්නේ කොහොමද? ඒ වගේම දුක නැති කරන්නේ කොහොමද? දුක නැති කිරීමේ මාර්ගය කුමක්ද? මෙන්න මේවා උන්වහන්සේගේ නුවණින් දකිමේ ඒවාට කලින්ති දේ කුමක්ද කියලා ඒ කරන්න පටන් ගත්තා. ඒ වගේම ඒ තුළින් දිනු වෙන නවමහා විදර්ශනා ඥාන දිනු වෙන්න පටන් ගත්තා. ඒ වගේම වීර්ය වැඩි කරන්න පටන් ගත්තා. කවතව ඒ වගේම මුන්නහන්සේ මේ ඥාන වලින් දකින්න පටන් ගත්තා. ඊළඟට මෙන්න මේවා කාම ආශ්‍රව, බල ආශ්‍රව, අවිද්‍යා ආශ්‍රව කියන මේ ආශ්‍රව ධර්මයන් පැහැදිලිව උන්වහන්සේ දකින්න පටන් ගත්තා. ඒවා සහ මුලින්ම ඉතිරි නොවි සම්පූර්ණයෙන් ගැලවිලාම යන හැටි දකින්න පටන් ගත්තා. මේ දැක්කලා සම්පූර්ණයෙන් තමන්ගේ හිතේ කෙලස් කියන මොනම දෙයක්වත් ඉතිල් නොවි විඛණ්ඩනම් වශයෙන් සමුච්ඡේදම් වශයෙන් අදංග විඛණ්ඩන සමුච්ඡේද ඉතිරි නොවීම මුල් පිටින් ජහක මුලක් ගැලෙව්වට පස්සේ මුල් හපනවා නෙමෙයි, ගැලෙව්වට පස්සේ ඒකේ ආය නැවත පැලවීමක් නැහැ. ආ මේ වගේ විශේෂයෙන්ම මහා අකුසල ධර්ම කියන්නේ ප්‍රධාන අකුසල ධර්ම ගහ තියෙනවා, ගහේ අකු තියෙනවා, ඒවා කුඩා අකුසල යන් කුඩා කෙලෙස් ප්‍රධාන හේතුන් හැටියට තියෙන ඒවා. ඒ හේතුන් සම්පූර්ණයෙන්ම මේ ගලවලා දැම්මා. සසරට හේතු වෙන අකුසල ධර්ම අකුසල මූලයන් හැටියට හඳුන්වනවා තුනක්. ඒ අකුසල මූලයන් තුනම ගලවලා දැම්මා කියලා තමන් සම්පූර්ණ තමන්ගේ මේ ආසවත් ඥාණයෙන් ඔබතෝම තේරුම් අරගත්තා. ඒ වගේම තේරුම් අරගත්තා නිවනට හේතු වෙන කුසල මූලයන් මම සම්පූර්ණයෙන්ම දිනු කරා කියලා උන්වහන්සේ සම්පූර්ණ ඒක තේරුම් අරගත්තා. තේරුම් අරගෙන මේ විදිහට නිර්වාණයටපත් වුණා කියලා බුදුහාමුදුරුවෝ මේකදී සඳහන් කරනවා. ඉතින් මේ දේශනාව අවසන් වෙනකොට ඒ අහගෙන හිටපු අය ඒ බමුණ පවා මම්මුලා වූ එක්කෙනෙකුට ආර කියලා දුන්නා වගේ ඒ කළේ. ඒ වගේම අඳුරේ ඉන්න කෙනෙකුට පහනක් දැල්ලුවා වගේ කියලා කියනවා. ඒ විදිහට බුදුහාමුදුරුවෝ අපට මේ ධර්මයේ පිළිබඳව මේ නිවනට යන මාර්ගය පිළිබඳව පැහැදිලිවම විස්තර කරලා දුන්නා කියලා කියනවා. එතකොට මේ කාරණාව වලින් තේරුම් අරගන්න තියෙන්නේ මුංවහන්සේ මේ සංසාර දුකින් නිදහස් වීම පිණිස මේ පැහැදිලි වැඩපිළිවෙලක් මේ සූත්‍රය තුළින් ගන්නවා. අපිට උනත් වෙනතුනේ කලාවටම යන්න ඕනේ. ගෙදර ගිහලා ඉන්නකොට බලන්න ගෙදර ඉන්නේ හතර පහක් කෙනෙක් ඉන්නවා. එක්කෙනෙක් ගෙදර ආවෙනකොට සිතන් හිතේ දුකක් ඇති වෙනවා. දෙන්නෙක් ඇති වෙනකොට කාය දුක වැඩි වෙනවා. තුන්දෙනෙක් ඇති වෙනකොට කාය දුක වැඩි වෙනවා. දුක සමග බය එනවා. හතර දෙනෙක් පස් දෙනෙක් එක්කයි ඉතුරු වෙන්නේ හතර දෙනෙක්ම නැතුව යනවා. කොහේරි ගිහිල්ලා කියන්නේ. එතකොට හරි බයක් ඇති වෙනවා, දුකක් ඇති වෙනවා, කනගාටුවක් ඇති වෙනවා. එතකොට මොකද කරන්නේ? බල්ලාවක් ඉන්නවාද කියලා බල්ලා ගෙනලා ගන්න බලනවා. සමන්ත තේරෙන භාෂාවෙන් මේ කියන්නේ බල්ලට තේරෙන්නේ නැහැ සමහර විට. කතා කරන වචන වලින්. ඒ අයාර බය දුක නැති කරගන්න. බල්ලෙක් නැත්තම් රේඩියෝ එකක් දාගන්න බලන්න. ඇයි ඒ බය අර දුක නැති කරගන්න. ජීවිත සානුවෙන්ද කරා. නැත්නම් මේ ලෝකේ හැවදෙනාම ඒ විදිහට දන්නේ නැතුව මේ කාමය නිසා හිතේ බය ගොඩ නැගිලා තියෙනවා. බැරිලා ඉන්නේ කියන්නේ නේද? මේ රටේ කොච්චර හොඳයි කියලා කීවත් වෙනුනේ. මේ රටේ මම විතරක් නම් ඉන්නේ. ඉන්න කැමති නෑ. බයයි මොනතරම් සම්පත් තිබුණත් ඉන්න කැමති නෑ බය. ගමක වුණත් එහෙමයි. තර වනාන්තරයක හුඟේක පුදුමනික් ආදීන් ආදීන් ඒ සම්පත් තියෙනවා කියන්නේ හොඳ ලක්ෂණ මාලිගාවක් තියෙනවා. ඉන්න කැමතිද කියලා බලන්න. ඉන්න කැමති නෑ බයයි. බය ඒ තරම් දැනෙනවා. ඒ බය හදලා තියෙන්නේ මොකකින් වන්නේ? ලෝභ දේශ මෝහ කියන මේ තුන. ඒකන ප්‍රධාන එක මේ කාමය. අපි කාමයෙන් හැමතිස්සේම මේ ඉන්ද්‍රියන් වලින් ඇදලා බැඳලා ඉර කරලා තියෙනවා. ඒ නිසා තමයි අර නැති වෙනකොට හොයන්නේ බලන්නේ. දුක් වෙන්නේ කනගාටු වෙන්නේ. ඒවා කරලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන් පිටින් මිස වෙන මොකක්වත් නැහැ. ඔය විදිහට අපි ඔය කාම ලෝකයකම බැඳලා ඉර කරලා තියෙන්නේ. ඒෙන් නිදෙන්න යනකොට වාය පිසිතේ සංඛාව සම්පන්නය සාල අංගමක ජීවිතයක පැමිණෙනවා. එතකොට මේකෙන් නිදෙන්න දෙන්නේ නැහැ අපිට. ඒ නිසා මේ මුන්නහන්සේ උගන්වන්න. මුන්නහන්සේගේ මේ වීරිය, මුන්නහන්සේගේ සිහිය, මුන්නහන්සේගේ සමාධිය මොනතරම් දැඩිව මුන්නහන්සේ සබාගෙන හිටියද දිනු කරා. හැබැයි මේකේ කාර්මික දුහස් කරපේව නෙවෙයි. මුන්නහන්සේගේ පෙර බාවල බැලුවොත් එහෙම තමන්ගේ ජීවිතේ ගැනවත් සැලකීමක් සිදු කරේ නැතිව මෙතන පෙර බාවල පෞරුසාද ජීවිතය බලන්න ඕනේ. පෞරුසාදය හැටියට හිටියා කවුද අඟුලිමාල ඒ ජීවිතේදී පෞරුසත්වයන්ව අරගෙන යනවා. අරගෙන යනවා. ඉතින් ඒ අරගෙන යන්න ආපහුම විල ළඟට පින්වතුනි. මහා ගර්ජනාවක් කරනවා. පක්ෂයෝ හිටියා ඇත්තු හිටියා මිනිස්සු හිටියා. ඒ ගර්ජනාවේදී අර ඇත්තු අත්වෝ කම්පණයට ඇදගෙන වැටෙනවා. මිනිස්සු කම්පණයට ඇදගෙන වැටෙනවා. ඒ මොකද ඒ පෞරුසාදයට මහා පිනක් තිබුණා. පෙර භවයක බුදුහාමුදුර ඇතුළු රහතන් වහන්සේලාට ආයුධ පූජා කරලා ඒකේ ආනිසංස හැදීෙන මහා හයිහත්යක් ලැබුණා. ඒ වගේම මහා හඩක් ලැබුණා. ඒ නිසා ඒ සද්දෙන් කතා කරන්න පුළුවන්. එහෙම ආයෙ ඉන්නවා අපි. ලංකාවේ හිටියා දැනට අවුරුදු 60-70කට ඉස්සෙල්ලා හාමුදුරුවම ස්පීකර් පහ පීකර් පහක හඬ ඇහෙනවා. ඒ තරම් සද්දයක්. නැත්නම් එහෙම ආයෙ ඉන්නවා අපි. උඹ බොහෝ සස්විලා කෙනෙක් හිටියා වගේ මගේ බුදුහාමුදුරන් කාලෙමත් මතකයි ඒ පීඩිතේ. එයා තමයි මිනිස්සු හැරවන්නේ වීදියේ කතහඬ ඒ සද්ද. ඉතින් අර පෞරුසාදය ඇවිල්ලා අර විදිහ කරනකොට අර කම්පණයට ඇදගෙන වැටෙනවා. බෝධිසත්වෙන්ට යන්තම්වත් ඒ කම්පණය කියන එක දැනුනේ නැහැ. බය කියන එක හිතේ ඇති වුණා. ඊට පස්සේ අර තියාගෙන යනකොට මේ නාලා නාපු ගම පෞරුසාදයක් කර තියාගෙන යනකොට මේ කොහෙද කර තියාගෙන යන්නේ කියන එක තියෙනවා. මේ මට පූජාවක් තියෙනවා කියන්න කරන්න එක්සියක් රජවරු ගෙන්නලා පරන්ද දැන් එක්සිය සීයක් දෙනා ඔබ විතරයි මට ගන්න බැරුව ගිය මිත්‍රයා නිසා මම නොගෙන ඉන්න හිතේ නමුත් ඒ පූජාවේ වෘක්ෂ දේවතාවුතු අනිවාර්යෙන් ජීවත් වෙනවා වෙනසයි ගෙන යනවා ඒ ගමන එතනදී බෝධිසත්වයන් ගෑර කෙස්වල වතුර වැටෙනවා බෝධිසත්වයා කපුල් පිටිපස්ස ඔබ බය වෙලා නේද අඬනවා නේද කියලා ඒ මම බය වෙලා නැහැ. එහෙනම් ඔය හදන්නේ කඳුළු වැටෙන්නේ. කඳුළු මේ වැටෙන්නේ වතුරයි වැටෙන්නේ. ඒකම අල්ලගෙන කියනවා. මට මේ දුකක් ඇති වුණා මම ආණ්ඩ වෙනකොට ඍෂිවරයෙක් ආවා මං හම්බෙන්න පොලොක ටිකක් කියලා දෙන්න. ඉතින් මං එයාට කලගුණ කලකන්න බැරුව ගියා පුරද්දු කඩ වුණා. මාව නිදහස් කරන්න පුළුවන් නම් එයාව එක්ක සතුන් සාමිච්චේ කතා කරලා සංග්‍රහ කරලා මේ ශාස්ත්‍රය ඉගෙනගෙන ඉන්න පාව විදහස් කරන්න පුළුවන් නම් මම ඔබ කියන වෙලාවට කියන තැනට එනවා. ඉතින් කියන වෙලාවට ඉන්නේ කොහොමද මම විශ්වාස කරන්න ඔබ කිය. බය වෙන්න එපා. ඔබට පුළුවන් මම දෙනවා මේ වරමත් ඔබට පුළුවන් ඕනම වෙලාවක මාව අරගෙන යන්න. ඒවිල්ල බන්නා වූ. ඉතින් එහෙම කියලා ගිහිල්ලා අර ඍෂිවරයාට සංග්‍රහ කරලා ඒ ශ්ලෝකත් ඉගෙනගෙන අහපෝ කියපු වෙලාවට මම පෞරිසාදල. ආ නිර්භීත හයියක් කියන්නේ. ඒ ගියාපුවාම එයා හෙල්ලෙනවා, එයා බිය වෙනවා මේ සත්‍ය ස්වභාවය දැකලා. සත්‍ය භාවය දැකලා. ඇත්ත යුක්තිය කතා කිරීම දැකලා. ඒ තරම් ওই ධර්මයේ කියන එක හරි බලවත් ධර්මයේ පිළිපද කොටස ඒ තරම් බලයක් තිබ්බා. අර පෞරුසාදය බය වුණා. ඊට පස්සේ සියලුම රජවරු නිදහස් කරලා යන්නේ දහස් කරලා පෝරිසාදය ධර්මයට ගොනු කරලා කිසිම මිනිමහත් නොකර නොකන කිසිම මහත් නොකර ගොඩමස්වත් දියමස්වත් නොකර එළවලු පමණක් ආහාරයට ගන්න උද්දලෙක් බවට පත්තල සියලු රජවරුන්ට ධර්මානුකූල ජීවිතයක් කියලා ධර්මයේ තේරුවට එතකොට නිර්මය සමර තමයි මේ හැමතැනම සිද්ධ ජීවිතේ ගැන හිතුවේ නැහැ ජීවිතේ කරක් ආශාව නැතුව කටයුතු කරන කාමයට කොයි මොදිදේටවත් ඉඩක් නොදෙන හැරත හිත සකස් කරා අතීතේ භවවලදී පව කියනන්නන්න බැරි වෙන චරිතයක් වත් මෙන්න මේ ආදර්ශයට අරගෙන මේ කියන මේ භයදේ දුරවර සූත්‍රය තුළ මේ කියන මේ ලක්ෂණ අපලඟ කොයි තාක් දුරට දිනු වේගෙන යනවද? ධර්මංශය බෝසතාණන් වහන්සේ අති දීර්ඝ කාලයක් තිස්සේ ඉම වැඩ පිළිවෙල ආවා. වයි කියන එක උන්වහන්සේ ඒ කාලේ ඉඳලා පුරුදු පුහුණු කළා. ඉදිරියටදී යක්ෂයා බලේ ගහන් ගහනවා, තා වේගෙන් අරගෙන යනවා විනාශ කරන්න ඒ කිසි කෙනෙක් රෝගකූපයකට තරම්වත් බයක් ඇති වෙන්නේ නැහැ. අන්න ඉන්දියෙ තියෙන මවෝසද පඬිතුයන්ගේ උඹංග ජාතකයේදී පවා සියක් රජවරු වටලලා කීපේ බයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ජනතාව පවා ඒර බය කෙරෙව්වා. ඒක තමයි කරේ. මේ වගේ ගන්න තියෙන්නේ අපේ ජීවිතේ අපි කුණිති ආරම්භයක් කුණිති කාරණයක් අපි සැලෙන්නේ නැහැ. කම්පණය නැහැ. සංකලේ නැහැ බලාපුවම මේ බයිබලයේ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන සත්‍යයට අපිට ලං වෙන්න තා කොටස් කල්යයිද කියන එක හිතන්න පුළුවන් වෙනතුනේ මේ සූත්‍රය මේ අහපු පමණින් නතර වෙන්න එපා. Tamange ජීවිතේට මේ කාරණා වහා එකතු කරගන්න පුරුදු වෙන්න. එකින් එක එකතු කරගන්න පුරුදු වෙන්න. ආන්න එහෙම එකින් එක එකතු කරගන්න පුරුදු වුණොත් අපි දක්ෂ භාවයට පත් වුණා. සක්කෝ කියන්නේ යන්නේ ඒක කරන්නේ කියන එක. සක්කෝ කියලා කියන්නේ වැඩකොළවල දක්ෂෙක් නෙමෙයි. කිසිවිලු තමන්ගේ පාලනය කරගන්න කියන්නේ උදූත ඍජු වෙන්න, සූදූත මනා ඍජු වෙන්න කිසිවිලු වල. ආනෙතන එතකොට ඒ වගේ ඍජු වෙනකොට තියෙනවානේ හිතෙන් කෙරෙන පාප ධර්ම නතර වෙනවා, වචනෙන් කෙරෙන පාප ධර්ම නතර වෙනවා, කයින් කෙරෙන පාප ධර්ම නතර වෙනවා. අපි ඇති සීලය මනාව ආරක්ෂා වෙන නිර්මය පුද්ගලයෝ බවට පත් වෙන්න පටන් ගන්නවා ඇතුළෙන් සිටින් සිටින්. සිටින් මාත්‍රිත හැම දිනාට මේ தත්ත්වය උදා කර ගැනීමට මේ කරන්නා වූ යහපත් කටයුතු වල ආරසංස බලයෙන් ධර්මදේශනාවලට අහුන්කම් දීමෙන් රැස් කර ගන්නා වූ කුසල බලයෙන් ශක්තිය ධෛර්යය දවසින් දවස ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සදිනාත් සිදුවත් කරනවා. සාදු සාදු සාදු. කලින් මිතුරුනි අපේ මේ සමඳුන්නේ පූජ්‍යපාද කාර්යගම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලැබූ බය බේරව සූත්‍රයේ සම්බන්ධ කරගත් අවධර්ම දේශනාවටයි. දැන් අපට අවස්ථාව තියෙනවා ධර්ම සාකච්ඡාවට බිම් සඳහා. මම ඉතාමත් ගෞරවයෙන් ජයන්ත රත්නායක මහත්මයාට ආරාධනා කරනවා. ජයන්ත මහත්මයා, මම හිතන්නේ මම ඔබතුමාට සිසම් කොටසක් ඉස්මතු කරගෙන මේ බලාපොරොත්තුෙන් සඳහනක් කරා සයිත්‍රිකේ දකින්න ඇති. ඒ පිළිබඳව අපි මුලික වශයෙන් කතා කරලා ඉන්නතුරු සාකච්ඡාව අනිත්‍යත් එකතු වෙන ඉදිරියට පවත්වන ලෙස ආරාධනා කරනවා. මම ඔබතුමාට යොමු කරේ මම හිතන්නේ අර ආරම්භක වීර්ය සම්බන්ධව මතු කරගත්තා වූ කොටසින් ඉතාම ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා ඒ කොටස සම්බන්ධ කරගෙන අපිට එහෙම පැහැදිලි කර දෙන්න. තමා තුළ පීඨයේ ආරම්භ රඹු වීර්ය ඇති බව දක්නමින් වනවාසයේ පිණිස බොහෝසෙයින් නිර්භයවට පැමිණීම කියන කොටස මේ ආරම්භක වීර්යයේ ඇති වැදගත්කම ගැන අපිට මම හිතනවා මතක කරගත්තොත් හොඳයි කියලා ජයන්ත මහත්මයා. බොහෝ විට අපිට මේ ආරම්භක වීර්ය නැතිකමක් තියෙන බව තමයි පේන්න තියෙන්නේ. ඒ නිසා ගෞරවයෙන් ඔබතුමාට ආරාධනා කරනවා ඉගෙන ආරක්ෂාවක් ලබා ගන්න අවස්ථාව කරගන්න කියලා. මේ අවස්ථාවේ සාමාන්‍ය සිරුවන් සම්මහ වටම ඔව් ආරද්ධ වීර්යය හමකට ආරම්භ වීර්යය කියලා කියන්නේ දැන් අපි වීර්ය කරන්නේම කළ යුත්තේම ඇත්තටම මේ සත්‍ය අවබෝධය සඳහාමයි වීර්ය කළ යුත්තේ. ඉතින් ඒ වීර්ය කිරීමේ විශේෂම ඒ කියන්නේ අනුපේණයෙන් යන වීර්යයක් තියෙන්න ඕනේ. කියන්නේ කෙනෙකුට ඉස්සල්ලාම හිතෙන්න ඕනේ තමන් දැන් මෙතෙක්කල් අපි යම් කිසි විදිහකට මේ ධර්මය තේරුම් ගන්න උත්සාහය කියදෙනවා නම් ඇත්තටම මුලින්ම ඒක තමයි ආරම්භ වීර්යය කියලා කියන්නේ. මූලිකවම ආරම්භන්න පුළුවන් වීර්යයක් මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා ඒක කොහොමද අවබෝධ කරගන්නේ? අපි මුලින්ම දන්නවා කල්යාණ මිත්‍ර ආශ්‍රයෙන් තමයි අපිට මූලිකවම මේ ධර්මය අපිට තේරුම් ගන්න හැවත් නැත්නම් අවබෝධ කරගන්න ඒ පෙළේ මුලම තියෙනවනේ. මුලම ඉන්නේ අපේ සත්පුරු සාක්ෂියවත් නැත්නම් කල්යාණ මිත්‍රයෙක් තමයි තියෙන්නේ. එතකොට ඉස්සල්ලාම අපි කල්යාණ මිත්‍රයෙක් අපිට දැන් අපි දන්නවා අපේ පරම කල්යාණ මිත්‍රය තමයි බුදුරජාණන් වහන්සේ. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය තේරුම් ගන්න අපි කල්යාණ මිත්‍ර සාක්ෂියෙන් නැත්නම් ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණය තමයි අපි මේක ආරම්භ කරන්නේ. ඒක අහන්න කැමැත්තක් තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ ක්‍රමයේ ඡන්දය කියන එක. ඒ ඡන්දය තිබුණොත් තමයි වීර්ය ඊළඟට ඇති වෙන්නේ. ඡන්දයක් නැත්තම් කෙනෙකුට වීර්යයක් ඇති වෙන්නේ නැහැ. ඒ ඡන්දයේ කැමැත්ත තියනවා නම් මේ ධර්මය අවබෝධ කරගෙන මේ සතර දුකින් ගැලවෙන්න ඕනේ කියලා මේ සතර දිය දැකලා දැන් අපි මෙතන කියපු බය නෙවෙයි අත්‍යවම සතර දිය කියන්නේ ඊට වඩා ඉතාමත්ම දැකිය යුතු දියක්. මේ වීර්යයේ දේ තමයි සතර බය කියන්නේ. සතරට තමයි බය වෙන්න ඕනේ. මේ හිමත් නැතුව මේ අර කියපු දේවල් වලට ඒ කියන්නේ ගස් කොළන් වලට හඳ ඇති බෑක ඒ කියන්නේ ඒක බය හිතන දේවල් වලට ඒවට නෙවෙයි සසරට තමයි බිය වෙන්න ඕනේ. එතකොට මේ සසර බිය දැකලා කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. එහෙමනම් මේ සසර දුකින් මිදෙනවා නැත්නම් සසර බයෙන් මිදෙනවායි කියන එක කැමැත්තක් ඇති කර ගන්න වෙනවා. ඒ කැමැත්තක් ඇති කරගත්ත කෙනා තමයි මේ වීර්ය ආරම්භ කරන්නේ. එහෙමනම් ඒ සඳහා තමා විසින් කළ යුත්ත කුමක්ද කියලා තේරුම් ගන්න. ඉතින් ඒක තේරුම් ගන්න අර අපි ධර්මයක් අහලා මේ සසරට බය වෙන්නේ. ඒ සසරට බය වෙන බය වී යුතු ධර්මය ඇහුවට පස්සේ කෙනෙක් ඊට පස්සේ තමාගේ ප්‍රතිපත්ති මේ වශයෙන් සකස් කර ගන්න වෙනවා තමාගේ ජීවිතේ. එතකොට තමයි විශේෂයෙන්ම ඒ ආරම්භන්න වෙනවා වීර්යයක් මූලිකව සීලයක පිළිගන්න වීර්යයක් අවශ්‍යම වෙනවා. මොකද අපිට සීලයක පිළිපී නැත්නම් කිසිම විදිහක සිතක දියුණුවක් ඇති වෙන්න තියෙන ඉඩකඩ නැතු වෙනවා. ඉතින් ඒක නිසා සීලයක පිළිපීම සඳහා වීර්යයක් යාර මූලෙන්ම ගන්න වෙනවා. ඒක නිසා තමයි පංචිල් වගේ දේවල් පනවලා ඒ ආකාරයෙන් වීර්යයක් කරන් ඒ පංචිල් පද ටික රැකගන්න මහත්යක් ගන්න. ඒ ගන්න අතරතුරේදීම ආපහු විරිය ආරම්භ කරන කුමක් සඳහාද? ඉතී යම් කිසි චිත්ත සමාධියක් ඇති කරගන්න විරිය ආරම්භයක් කරන්න වෙනවා. එතකොට අපි මූලික විරිය අර විදියට ආරම්භ කරාද මේක හැම කොටසක් කරගෙනම මේ විරිය ආරම්භ කිරීමක් කරන්න වෙනවා. ඒ කොටස් පිළිබඳව. සීලයක් සඳහා විරියක් ආරම්භ කරන්න ඕනේ. ඒ වගේම චිත්ත සමාධියක් සඳහා සිතේ එකඟතාවයක් සඳහා විරියක් ආරම්භ කරන්න වෙනවා. ඊළඟ සමාජයේ ප්‍රඥාව වඩා ගැනීම සඳහා පිළියයක් ආරම්භ කරන්න වෙනවා. ඉතින් ඔය ආකාරයෙන් බැලුවාම අන්න ඒ විරිය ආරම්භයේ නිසා එහෙම සමාජ තුළින් ඒ විරිය ආරම්භ කරපෙච්ච කෙනා. ඒ පරිශ්‍ර කරන එක නැහැම විරියක් හදාගත් එක්කනා තමයි මෙතනදි මේ දරුවත් මාත්‍යා සඳහන් කරපු ඒ පාලි පෙළෙන් කියන්නේ මේ බය නැතුව මට බය නැති බවට පැමිණ මේ වනයේ ජීවත් වෙනවා කියලා වනසෙනසුන්වල වනසෙනසුන් පරිහරණය කරනවා කියන අර්ථය. ඉතින් අපේ ජීවිත ගත්තොත් අර මුලින් කිව්වා වගේ සීලයක පිළිපදන්න ආරම්භයක් තියෙන්න ඕනේ. ඒ වගේම ඒක පවත්වාගෙන යන්න ස්වාමීන් වහන්සේ කිව්වර පවත්වන්න මික්කම ධාතු කෙරේ වීර්යයක් අවශ්‍ය වෙනවා. ඊට පස්සේ ඒක කෙලවරට යන සංයන්නත් කෙලවර දකින්න කොටත් පරස්කම දාසු කියන එකත් අතුමතක් කරගත්තා ගාස්ගත යුතුයි. ඉතින් මේ නොකඩවා පවතින වීර්යයක් පවතින්න නම් මූලික තැන තමයි පටන් ගන්නවත් කියන්නේ. මේ පටන් ගැනීම තමයි මෙතන මේ ආරම්භ වීර්ය නැත්නම් ආරම්භ වීර්ය කියලා සඳහන් කරලා තියෙනවා. හොඳයි සර්වන් සර්ණයි අපි ඉතින් සංකල්යන විශ්වෙත් එක්ක සාකච්ඡා කරමු සර්වන් සර්ණයි. සර්වන් සර්ණයි යන තවන්න මම ප්‍රොෆෙසර් කොග්ගලගේට යොමු කැමති. මම හිතන්නේ මම ඔබතුමාටත් ඊගාව කොටස ගැන තමයි අවධානය යොමු කරන්නලා අපිට කාර්යනායක මතකලා දෙන්න කියලා කිව්වේ. ඔබතුමාට පුළුවන් අපිට ඒ සතිය සහ සිහිය පිළිබඳව තමයි මම හිතන්නේ ඊගාව කොටසදී ඉස්මතු වුනේ. ඒ කාරණාව පිළිබඳව අපිට යමක් හිතු ගන්න. සර්වන් සරණයි එම දැනටම අවසරයි ස්වාමීන් වහන්ස. මම හිතන්නේ සූත්‍රය ඉතා හොඳට පැහැදිලි කළා අප වහන්සේ. මේකේ භය කියනකොට මේ අර සාමාන්‍ය අපේ ලෞකික වශයෙන් එන භය වලින් පටන් අරන් ඊළඟට කොහොමද මේ සතර දිය ඇති කරගෙන ඒකෙන් එතර වෙන්න කියන සත්‍යකත තේජාන්ත මහත්මයා යොමු කළා. අපි මූලිකව ධර්මය අහලා අපිට මුලින්ම එන බයක් අපි ඊළඟ ජීවිතේ කොහේ යයිද කියලා. ඉතින් එහෙමත් මේ බයත් උදව්වක් වෙනවා Tamanට ඉන් සත්‍ය වැඩි කරගන්න, පව අඩු කරගන්න. ඊළඟට මම හිතනවා ඒ බය අර සතර දිය කිව්වහම ඒකෙත් දෙපැත්තක් තියෙන එකක්. දිගින් දිගට සතරේ යන එක ඒකේ තව ටිකක් ගැඹුරට එනකොට අපි මේ මොහොතේ ඉන්නේ සතරේ නේද කියන මට්ටම. එතකොට එතන මේ තව ටිකක් ගහම දකිනකොට මම හිතනවා මේ කාම ලෝකෙට අහුවෙන එකම බයක් වෙන්න දෙයක් නේද. දැනට අපිට සමහරවිට ඒක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. එතෙන්දි මතක් වෙනවා රසාරිකුත් ස්වාමීන් වහන්සේ කිව්වේ මේ පංචපාදානස්කන්ධය ඇති වෙන එකම වදකය. විදිහට දකින්න මේ හත ගන්නෙන වදකය. ඒකට ඒකේ මේ ප්‍රමාණයෙන් එනවා. ඒ වදකය කියන්නේ අපිව බය කරන මට්ටමක්නේ. ඒ බය ඉරිමේ බය ඇති වෙන්න හැබැයි නිකම්ම බය ඒ මට්ටමේ බය ඇති වෙන්නේ ප්‍රඥාවටත් වැඩුන්නේ නැත්තම්. ඒකට ප්‍රඥාවටත් වැඩෙන්න අවශ්‍ය ඒ දැන් වීරය පටන් ගත්තට වීරය කරන්නේ කුමක් සඳහාද කියන පැත්තකුත් දැනගන්න ඕනනේ. එතන තමයි දලුවත් මහත්තයාට හිතෙන්නේ මේ දැන් උපට්ඨිත්ස්ස තිසං අත්තනි සම්පස්සමානෝ දෙහියෝ පල්ලෝම මාකාදෙන් අරන්නේ විහාරය කියන එක තමයි මම කියන්නේ ඔබතුම අදාලා තියෙන්නේ මේ උපට්ඨිත්ස්සිතං අත්තනි සම්පස්සමාන මේ සතියක් පිළිෂ ගන්න විදිහකට අපි දිනු කර ගන්න වෙනවා. ඒ කියන්නේ දැන් වීරය කරන්න ඕන මොකකටද අපේ සතිය හදා ගන්න. සතිය හදෙන්න සමාධිය අවශ්‍යයි. සතිය පිළිගන්න එතකොට සතියයි සමාධියයි දෙක දිනු කර ගන්න වෙනවා. ඒ දිනු කර ගැනීමෙදිත් තාපහු නතර මුලින් මං කියාගෙන ආපු එකට එන්න වෙනවා. මේ මොහොතේ සිහිය පිහිටීම දක්වා මේක එන්න වෙනවා. අපි අනාගතේ මොනවා හරි වෙයිද කියන තැනට වඩා අපිට ජීවත් වෙන මොහොතේ ප්‍රායෝගික දෙයක් වෙන්න වෙනවා. ඉතින් අපිට අර භය ඇති වෙන්නේ දැන් සමහරු අපිට සාමාන්‍ය මට්ටමේ අධ්‍යක්ෂීම තමයි දැන් අපි භාවනා කරන්න කියලා ඔය රිට්‍රීට් එකකට දවස් 7-14ක් ගියක් හරි යනකොට නිකන් ගොඩක් වෙලාවට හිතන්නේ ඒක ඉවර වෙලා ආපහු එන විදිහ එන්නේ කොහොමද රෝණේවා ඔය ප්‍රශ්න. ඒ එතනම ඒ බයක් හදාගෙන ඉවරයි. මොකද ආපහු ගෙන්න මේ දේවල් තියෙනවා. ඉතින් ඒක සාමාන්‍යයෙන් ස්වභාවිකව ඉතින් මිනිස්යාට දැනෙන දේවල් සැතර යන කෙනාට. ඔකට ඒ බය ඇති වෙන්නේ ඇයි කියලා නෝනින් කියුවොත් ඒ වගේම මේ නෝනින් දකින්නවන බයක් තියෙනවා. බය ඇතිවීම බයෙන් දුරු කරගන්න නම් බය ඇති වෙන්නේ ඇයි කියලා හොයන්නවා. එතෙන්දි මේ සතිය පිහිටින හරියට දෙකක් වෙනවා. ඉතින් මම හිතනවා දැන් බුදුරජාණන් වහන්සේ සතිය පිහිටීමටයි මුල් තැන දීලා තියෙන්නේ. අපි දන්නවා සතර සතිපට්ඨාන කියන්නේ කායනාන් දික්ක වීමක්කෝ කියලා ඒ සිහිය පිහිටීමට කොච්චර මුල් තැනක් දුන්නද කියන එක. ඒකට එතන ඒ සතියයි සම්පජාන්නයයි ආපාපි සම්පජානෝ සතිනා කියලා සතිපට්ඨානේ නැති විදිහට සිහිය විතරක් නෙමෙයි එතන නුවණය දෙන්නත් ඕන. ඒ නුවණ ලබා ගන්න නම් අපිට බුද්ධ දේශනා නුවණින් විමසන්න වෙනවා. සද්ධර්ම ශ්‍රවණය කියන එකයි ඒවා නුවණින් විමසීම කියන එකයි කරන්න වෙනවා. ඒ තුලින් තමයි අපි නුවණින් සිහිය පිළිගන්නේ කොහොමද කියන එක ගැන අවබෝධයක් එන්නේ. ඒ අවබෝධය આવුත් තමයි අර වීරය කියන ඒ කාර්ය විරිය වීරය පටන් ගන්න ආර්ය මාර්ගයේ වැඩෙන විදිහට කොහොමද වීරය කරනවා කියන එක පටන් ගන්න මේ කියන වගේ පැත්තක් තමයි නැත තේින්නේ පෙරුවන් තරමයි. ඔබගේ මහත්මයා ඔබතුමා අද කරපු කාරණාවත් අපි මසමන්සේ තියාගෙන මේ හිතුවත් මූලිකම දේ නේද මේ සිහිය සහ නෝන වැඩිම ඒකේ මොන ප්‍රසවමයන සිය සතිය පවත්වා ගැනීම කියන කාරණාව මට හිතුණා කලින් තුන්දෙන් අසා දැනගන්න. ඒ කියන්නේ මේ අපි ප්‍රඥාවක් හොයා ගන්න ඇති කර ගන්න යන කෙනාට මේ දේශනාව තුළ අපි ගෞතම සාරණන්ගේ පැහැදිලි කර දීපු ඒ අනුපිළිවෙල ගැන බලනකොට අපිට පේනවා දැන් ඉස්සරහා මේ ආරම්භ වීදේ ගැන කියුණා. ඊගවට කියවෙන්නේ සතිය පිළිබඳව. ඊළඟට මම හිතන්නේ සමාධිය ගැන. ඒ ආකාරයෙන් තමයි මට පේන්නේ මේ මම බලාගෙන යනකොට මට පේන්නේ. ඉතින් එහෙම කිසියම් පිළිවෙලක් තියෙන බව පේනවා. එහෙනම් මේක අපිට කියලා ආරම්භක වීදයක් ඇති කරගෙන එහෙනම් මේ සතිය වැඩිම කියන දේ මොනතරම් වැදගත් කාරණාවක්ද කියන දේ කියන තැනට තමයි මගේ හිත යොමුන්නේ දැන්. මොකද ඒ සතියේ හේතුඵල ධර්ම හැටියට සතිය ඇතුව භාවනාවන් හියදෙන ජීවිතය පවත්වන කෙනාට ඒ හේතුඵල ධර්ම හැටියට ඉතුරු කාරණාවන් ප්‍රතිඵල විදිහට ඇති වෙන තත්ත්වයක් කියලා. සමහර ලාවට අපි මේ අවචානයේදී ඇති වූ ප්‍රඥාව ගැන දැඩි අවධානය යොමු කිරීම නිසා මේ දෛනික ඒ මොහොතේ ඇතිවිය යුතු සතිය පවත්වන්න බැරි සත්‍යනොත් ඇති වෙන්න පුළුවන් දෝ කියලා ප්‍රශ්නයක් හැටියට මම යොමු කරන්න කැමතියි. මම හිතනවා ජයන්ත මහත්මයාට මෙමු වෙනවා. ජයන්ත මහත්මයා ඔබතුමාට කරුණාවෙන් ඉල්ලා සිටිනවා ඒ පිළිබඳව අනිත් පැත්ත එක්ක පොඩ්ඩක් සාකච්ඡා කරමු. හොඳයි, ඊට පස්සේ අපි සාකච්ඡා කරමු මේ සතිය කොයි ආකාරයකද උදව් වෙන්නේ අපිට ඒ දේ කරා එළඹෙන්නේ කියලා. එතන සතියෙන් කරන කාර්ය මොකද කියලා මම අැතන කැමති තේන මහත්තයා උත්මාට යමු ඉවර අපිට සතියෙන් කොයි විදිහේ කාර්යයක්ද කරෙන්නේ කියලා. කියන්නේ මේ ධර්ම මාර්ගයේදී කොයි වගේ උපකාරයක්ද එහෙමත් නැත්නම් කොයි වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ මේ සතිය හරහා කියන එක අපිට පොඩ්ඩක් පැහැදිලි කර දෙන්න තේන මහත්තයා. එකම සම්මයි සතිය කියන එක මට තේරෙන විදිහට නම් ඒක මේ tool එකක් හැටියට ඒ කියන්නේ tool එකක් කියන්නේ ඒක ප්‍රයෝජන ගන්න දෙයක් සතිය කියන යම් කිසි දෙයක් හැටියට නෙවෙයි ඒක පාවිච්චි කරන්න ඕන එකක්. දැන් ඒක පාවිච්චි කරන්නේ අපේ ප්‍රධාන විදිහට තියෙන්නේ ප්‍රධාන හැටියට මට තේරෙන්නේ අපිරිසුදු ක්‍රියා, අපිරිසුදු වචන, අපිරිසුදු සිතිවිලි ඒවා නවත්ත ගන්න. ඒවා නවත්තගෙන පිරිසුදු ක්‍රියා, පිරිසුදු වචන, පිරිසුදු සිතුවිලි ඇති කර ගැනීම තමයි මෙතන මට හිතෙන ප්‍රධාන වෙන්නේ. ඒක කර ගැනීමට අවශ්‍ය කිරීමට තමයි මේ සතිය කියන ටූල් එක නැත්නම් ඒ ආයුධය නැත්නම් ඒක අපිට ඕන කරන්නේ. ඉතින් මේක සතිය කියන එක පාවිච්චි කළා මේවා අඩු කරගෙන අඩු කරගෙන යනකොට අපිට එතනදී තමයි අනිත් මේ බය නැතිවීමත් අනිත් දේවලුත් ඇති වෙන්නේ. තොර සත්‍ය කියන එක මට තේරෙන විදිහට ප්‍රධාන වශයෙන් වෙන්නේ අපේ සිත දිහා බලන එක. දැන් මම මොකද කරන්නේ අවස්ථාවේ මම දැන් කතා කරනවා මේ මං කතා කරන වචනය අනිත්යට හිරිහැරයක්ද මට හිරිහැරයක්ද කිසිම දෙනෙකුට හිරිහැරයක් නැත්නම් ඒක හොඳයි ඒක වචනේ ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ ඒ වගේම මම මේ කියන වචනේ මගේ සිතුවිලි වචනේ සිතුවිලිත් එක්ක නෙන්නේ. ඒකට මේ සිතුවිල්ල මොකක්ද මගේ මේ දැනට තියෙන සිතුවිල්ල මගේ මේ සිතුවිල්ල අනිත් ඇයට නැත්නම් ඒක නිකන් අකුසල විදියට නැත්නම් වෙනවනම් එහෙම වෙනවනම් ඒක වැරදි. එතකොට එතන සිහිය කියලා කියන්නේ දැන් කරන ක්‍රියාව බැලීම. දැන් කරන ක්‍රියාව හරි දැන් කරන දැක්ක සිත සිටී ඇති වෙන දේ බැලීම තමයි මේ සිහිය කියන එක හැටියට මම තේරුම් ගන්න තියෙන්නේ. ඉතින් මේක ආරම්භ විදිය කියලා කියන්නේ මේක පටන් ගැනීමදීම මේක පටන් ගන්නකොටම යම් ක්‍රියාවක් වචනයක් සිතිවිල්ල පටන් ගන්නකොටම මේක ඇති කර ගන්න ඕනේ. මේකේ පුරුද්ද දිගටම ගෙනියලා ඒක අවසාන වෙනකල් ගෙනියන්න ඕනේ කියලා. මොකද හේතුව සමහර වෙලාවට මේ සිහිය ඇති කරගෙන යනකොට අපිට සමහර එක එක අවස්ථාවලදී එනවා එක එක පීති සුඛ කියන ඒ අවස්ථාවල් ඇති වෙනවා. නමුත් ඒ අවස්ථාවලදී අර පුරුද්දමතක වෙලා ඒවට ඇලෙන්න පටන් ගත්තොත් අපේ ගමන හරියට සාර්ථක වෙන්නේ නැහැ. ඒකෙන්ද මේ සිහිය කියන එක ඒ විදිහට දිගටම යන්න ඕන කියන එකයි මට තේරෙන්නේ. ඒක වාසනාවක්. හොඳයි ඒකවත් තමයි කියන මහත්මයෝ. එන් ඇත්තදී මූලික වශයෙන්ම ඔබතුමා සඳහන් කරපු දෙයක් තමයි මේ අකුසලයෙන් වෙන් වෙන්න මේ සතිය කියන එක හුඟක් ප්‍රයෝගී වෙනවායි කියලා. ඒ වගේම දැන් අපි කියනවා සාමාන්‍යයෙන් ආයතන සමාජයකට සම්මා සති සම්මා සමාධි කියලා. ඉතින් අපිට කියන්නේ සම්මා සමාධි ඊට පස්සේ සම්මා ඥාන සම්මා විමුක්ති දක්වාම යන මේ සම්මා සතිය කියන එක ප්‍රයෝජනවත් වෙන බවක් කියනවා තේනවා. පොකලගේ මහත්මයා ඔබට ගෞරවයෙන් යොමු වෙනවා මේ සම්මා සතිය. සතිය සම්මා සතියත් අතර අපිට යම් විදිහක පැහැදිලි කර ගැනීමක් කරන්න පුළුවන් මේ සතිය කියන එකත් සම්මා සතිය කියන එකේ විශේෂ වෙනසක් තියනවද නැත්නම් කොහොමද අපි ඒක හඳුනගන්නේ කියන එක පොඩ්ඩක් තේරුම් ගන්න. ඔව් තේරුම් ගන්නයි ඒක මම පැහැදිලි වෙනසක් දකිනවා සතියයි සම්මා සතියයි කියන එක. මොකද සතිය කියන එක ඕනම කෙනෙකුට පුරුදු කරන්න පුළුවන් දෙයක්. උත්සාහයක් තියෙන කෙනෙකුට සිහිය තියෙනවා කියන එක. හැබැයි මේ සතියේ බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නලා දෙනවා මේ ශාසනයේ සතිය තිබෙන්න නැති අනේ ශාසනවල සතියක් තිබුණා කියන එක. ඒක අපිට ගොඩක් සමහර සූත්‍රවලදී පේනවා. විශේෂයෙන් දැන් ඔය සතිය ගැන කතා වෙන්නෙම සතිපට්ඨානයට සම්බන්ධ සූත්‍ර. සතිපට්ඨානේ ඕනම කමඨහනක් ගත්තොත් ආනාපාන සතිය වේවා කායගත සතිය වේවා නැත්නම් ඉරියාපත හරි ඔය කායපස්සනායි ප්‍රධාන 14න් ඕනම එකක් කරන් බැලුවොත් ඒකේ සතිය පිළිපීමේ ක්‍රම දෙකක් තියෙනවා. ඒ කියන්නේ මූලිකව පටන් ගන්න ඕන අපේ හිත විසිරෙන එක නවත්තලා ඒ දේ තමයි අවධානය යොමු කරගන්න එක. ඒක මම දකින්නේ සාමාන්‍යයෙන් මේක අපි කියනවා පූර්ව ප්‍රතිපදාව කියලා. මොකද ඒක දෙය කරන්න දහමක් දැනගන්න අවශ්‍ය නැහැ. මේ ශාසනය වෙන්න අවශ්‍යම නැහැ ඕනම කෙනෙකුට. ඒ දේ කරන්න පුළුවන්. හැබැයි එතනින් ඔය සම්මාසතිය වෙන එක නම් දකින්නේ ආර්ය ප්‍රතිපදාවේ. එතෙන්දී අනිවාර්යෙන් මේ චතුරාර්ය සත්‍ය ගැන ප්‍රතිසංස්පාද ගැන ඒ අවබෝධයක් ඇතුළු අන්නේවා අවබෝධ වෙන විදිහට සිහිය පිහිටීමක් අත්‍යවශ්‍ය වෙනවා. ඒකේ දැන් අපේ සේන මහත්මයා කිව්වර පිට දිහා බලා ඉන්න කියලා ඒක කරන්න පුළුවන් නම් හොඳයි. ඒ ඉතින් අපිට සතර සතිපට්ඨානේ කය දිහා බලා ඉන්න පුළුවන්, වේදනා දිහා බලා ඉන්න පුළුවන්, පිට දිහා බලා ඉන්න පුළුවන්, ධම්ම දිහා බලා ඉන්න පුළුවන්. ඒකට ඒ කායනුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියලා ඒ වචනෙන් කොහොම කිව්වත් Taman ප්‍රායෝගිකව කොහෙන් හරි පළවෙනි දේ යම් කිසි එක දෙයකට සිහිය පිටන්න පටන් ගන්න ඕනේ. ඒක මූලිකව තියෙන කය සම්බන්ධ දේවල් වලින් තමයි ඒක පහසුයි කියලායි දේශනාවලට එකඟවයි තියෙන්නේ. එතකොට ඒ අරමුණක් ගත්තහම අපිට සිහිය පිටිටගන්න පහසු වෙනවා. අපි ඒක මේක මේ අත්වාගෙන වාඩිලා කරන භාවනාවක්ම වෙන්න ඕනේ නැහැ. උදාහරණයක් විදියට දැන් ඇවිදිනකොට සක්මන් කරනකොට පුළුවන් නැත්තරගෙන පුළුවන් මේ සිහිය පිහිටීම විශේෂ වෙන්නේ ඒක දවසේ ඕන වෙලාවක ඕන ඉරියව්වක කරන්න පුළුවන් දෙයක් සිහිය පිහිටීම කියනකොට. ඒතකොට ඒක පටන් ගැනීමයි අපහසු. මොකද අපිට ඒ පුරුද්දක් නැති නිසා. ඒක ටිකෙන් ටික පුරුදු කරන්න මූලිකව සිහියක් පිහිටන්න ඕන. හැබැයි ඒක හරි වටිනවා. මොකද ඒකෙන් තමයි පටන් ගන්න ඕන. අදයි එකම අපේ ජයන්ත මහත්මයා මතක් කරපු කප්පෙට මම දකින්නේ ඒ පටන් ගැනීම ආර්ය ප්‍රතිපදාව පටන් ගත්තා කියලා. ඒ ආර්ය ප්‍රතිපදාව සඳහා මනස සූදානම් කිරීම. ඒතකොට ඒකටම දවස් වෙනවා ඔය පරියන්කෙන් ආදීලා හිත එකඟ කරගෙන සමාධියක් වැඩි වෙනවා. ඒ දෙකම මම දකින්නේ ඌර ප්‍රතිපදාව. මොකද ඒ දෙකෙන් මූලිකව පංචමීගතම යටපත් කරනවා. මොකද බුදුරජාණන් වහන්සේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා මේ නිවරණ කොටින් ඉඳන් ඉන්නේ ධර්ම දකින්න පුළුවන් නිවරණ යටපත් වුණ මනසකට. එතකොට ඒ පසිය තියන දෙආකාරයක්. මුලින්ම අපේ නිවරණ යටපත් වෙන විදිහට පිළිවෙලක යෙදෙන්න ඕන. ඒක තමයි මම අර මූලික ප්‍රතිපදාව කිව්වේ. එතනින් ධර්මතා දකින්න නම් ඊළඟට ඒ අපි දන්නානේ බුදුරජාණන් වහන්සේ පෙන්වලා දීලා තියෙනානේ කෙනෙක් දහම දැක්කා වෙන්නේ කටිච්ච සංස්පාද දැක්කොත් කියලා. එහෙම නැත්නම් තව පැත්තකින් අපි අහලා තියෙනවා මේ මඟපල ලැබෙනවා කියන්නේ චතුරාර්ය සත්‍ය ගැන අවබෝධයක්මයි ලැබෙන්නේ. එතකොට අන්න ඒකට සම්බන්ධ වෙන්නේ කොහොමද මේ සිහිය පිහිටීම නැත්නම් සමාධිය වැඩි වීම කියන එක? ඒක සද්ධර්ම ශ්‍රවණයක් තුලින් නැත්නම් මේ නුවණින් දහම විනසීම තුලින් අවබෝධ කරගන්නත් අවශ්‍යයි. ඔන්නය එතන තමයි නම් දෙන්නේ අර සතියට සම්පජන්ණය කියන කොටස එකතු වෙනවා කියලා. සතිය විතරක් නෙමෙයි එතන නුවණ යෙදෙන්නත් ඕන. නුවණ කියනකොට අපිට මේ බුදු කෙනෙක් පෙන්වලා දෙන ආර්ය මාර්ගය, මේ ලෝකෙන් එතෙර වෙන මාර්ගය ගැන අවබෝධයක් එක්ක එන නුවණක් යෙදෙන්න ඕන. එතන තමයි නම් දෙන්නේ සම්මා දිට්ඨිය කියන එක. මොකද දැන් ඔබතුමා කතා කරපු සම්මා සති කියන එක තියෙන්නේ අර ස්ථාදී මාර්ගය. ඒක අනිවාර්යෙන් සම්මා දිට්ඨිය එක්කමයි එන්න ඕන. සම්මා දිට්ඨිය එතන සම්මා දිට්ඨිය දෙ ආකාරයක් ගන්නවා නේද? කම්මස්ස කතා සම්මා දිට්ඨිය, ඊළඟට චතුසත්ත්‍ය සම්මා දිට්ඨිය. ඒකට මේ සම්මා සතිය මගපල ලැබෙන විදිහට වෙන සම්මා සතිය වෙන්න නම් චතුසත්ත්‍ය සම්මා දිට්ඨිය එක්කම යෙදෙන සතියක් වෙන්න ඕන කියන පැත්තෙන් තමයි මම මේ සම්මා සතිය කියන එක දකින්නේ. පෙරවන් සරණයි. පෙරවන් සරණයි. මම ස්වාමීන් වහන්සේට විවේකයක් දුන්නා. කර්මකයන් ඔය බොහෝ දීර්ඝ දේශනා කළාට පස්සේ මම ඉතින් ස්වාමීන් වහන්සේ අපි මෙතෙක් සාකච්ඡා කරපු කොටස් අනුවත් ඒ වගේම ස්වාමීන් වහන්සේ අඩුපාඩු යමක් තියෙනවා නම් ඒකත් සකස් කරමින් අපි නැවත වරක් ඉරතු වෙන්නේ කියලා ගෞරවයෙන් ආරාධනා කරන ස්වාමීන් වහන්සේට පිරුවන් සරණයි. පිරුවන් සරණයි. ඒ අපි මේ සිහිය නුවණ ගැන තමයි මේ කතා කළේ. ඒක මේ අන්තිමට අපි පොක්කල පොක්කල ආචාර්ය පොක්කල මහත්තයා නේද? එතකොට අර තවත් මහත්තයෙක් කතා කළා මේ සිහිය කියන එක නැත්නම් සතිය කියන එක ස්කූල් එකක් හැටියට කිව්වා. ඒකේ මුලින්ම තුන් අහලා තියෙනවා මේ දෙවන් දකින්න යන්න ඕන හේතුක හිත් තමයි වැඩ කරන්න ඕන කියලා. හේතුක හිත් තියෙනවා, හේතුක හිත් තියෙනවා. එතකොට මේ හේතුක හිත් හතරයි තියෙන්නේ, හේතුක හිත් දෙකයි තියෙන්නේ. හතරයි තියෙන්නේ. දෙකෙන් හතර හතර තියෙනවා. හේතුක හිතකින් ප්‍රතිපන්දි ආදපු කෙනාට මේ නිවන් දැකීම හෝ ධ්‍යාන ලැබීම කරන්න බෑ කියලා අභිධර්මයේ මම අහලා තියෙනවා. ඒක අපි නිකන් වෙන ප්‍රශ්නයක් හැටියට ඕනම් තියාගන්න මේ ප්‍රශ්නෝ මම කතා කරද්දී බලමු. හේතුක හිත. එතන මේ හේතුක හිතයි හේතුක හිතයි සාධාරණ වූ ඕබන සාධාරණ වූ මේ සිත් තියෙනවා මේ චෛතසික තියෙනවා 19. එතකොට මේ චෛතසික 19ම මේ ඔය අටකම යෙදෙනවා. මේ අටකම යෙදෙනවා ඒකේ සම්මා සතිය තියෙනවා ඒකේ. ඊළඟට මේ ප්‍රඥාව කියන එක හැබැයි හතරේ තියෙනවා. එහෙමනම් දැන් මෙතන මේ සඳහන් කරන්නේ සිහිය හා නුවණ කියන එක මේ හතරේ වැඩ කරන. ත්‍රි හේතුක හිත් හතරේ වැඩ කරන අවස්ථාව තමයි මේ බුදුහාමුදුරුව මෙතනදී විශේෂයෙන් කතා කරන්නේ. ඒකට ප්‍රඥාවත් එක අර පොග්ගල මහත්තයා ඒ මාතරිකා පැහැදිලි කළා. ප්‍රඥාවත් එක්ක මේක ආයිතු කියලා සතියම විතරක් නෙවෙයි ප්‍රඥාවත් එක්ක. ඊළඟට යන්නම් තැන්වල සමහර කතා කරන මේ මිත්‍යා සතිය කියලා, මිත්‍යා සතිය කියලා එකක් නෑ. ප්‍රශ්න ඒක පිළිබඳව කතා කරනකොට අභිධර්මානුකූලව මිත්‍යා සතිය කියලා එකක් නැහැ. ධර්ම ධර්මක ඒ යන්නේ විචා සතුව නෙවෙයි විතක්ක ਵਿਚාර දෙක ප්‍රකීර්ණක හිතයිතසික 6 ප්‍රකීර්ණක සයිතසික වැඩ කරනවා අකුසල හිතවලට. ඒක විතක්ක ਵਿਚාර අරමුණ අල්ලා ගන්නවා. ඒක මේක මෙනෙහි කරන ක්‍රම තියෙනවා අකුසල හිතවල. ඒක මේ සතිය කියන එක වැඩ කරන්නේ අත් වශයෙන්ම මේ කුසල හිතවල පමණයි. ඒකට ඒ කුසල හිතවල සතිය කියන එක දෙහෙතුක හිත්වලක් වැඩ කරනවා. ඒ කියන්නේ ලෝභත්, ද්වේෂත් නැති දෙහෙතුක හිත්වල වැඩ කරනවා. හැබැයි ත්‍රිහෙතුක හිත්වල තමයි නුවණ කියන එක වැඩ කරන්නේ. එතකොට නිවනට මාර්ගය සකස් වෙන්නේ ත්‍රිහෙතුක හිත්වල. ආන්න එතන යන තමයි මේ සතිය කියන එක මෙතන සිහිය හා නුවණ කියන දෙක මේක එකටම ප්‍රකාශ කරන්නේ මෙතන මේ සූත්‍රයේ. මෙන්න මෙහෙම කියනවා මේ අසුරු කරන මහා බමුණෝ බය දෙවර ලංකොට ගණිති. දෙවර ලංකොට ගන්න. ත්‍යා සිහිනුවන නැති ආරණ්‍ය අසුරු කරන මහා බමුණෝ බය දෙවරව හදවා ගණිති. දැන් මේ අය බොහොම ශ්‍රද්ධාවෙන් මේ පැවිදි භූමියට මෙතන ඇතුළු වෙලා තියෙනවා. ඉතින් කුසල කිත් පහළ වෙනවා. නමුත් මේ සීනුවන නැති නිසා මේ අයට මේ බය කියන එක මේ ජීවිතේ දෙනවා මෙතන. හැබැයි මේ සීනුවන තියෙන මට හිතේ මේ සීනුවන කියන දෙක තියෙන නිසා යම් අරමුණක් මේ කැලෑව තුළදී එනකොට අරමුණුනේ මේ අපි මේ අරමුණු එක්ක නියෙන්නේ සබ්දයක් කියන්නේ අරමුණක් නිමිත්තක්. මොහාකාරී සබ්දයක් නිමිත්තක්. කොල්මඩක් කියලා කියන්නේ නිමිත්තක්. ඒ කියන්නේ දැන් අපි ළඟ පෙර සංපත් වෙච්ච නිමිති තියෙනවා. විවිධ දේවල් සබ්ද ඇහෙන්න හොල්මන් කියනවා. එහෙම නැත්නම් කෙඳුරු ගන්න හොල්මන් කියනවා. ඒ මොකක් හරි ඒ වර්ගයේ සබ්දයක් ඇහෙනවා. එහෙනකොට ඒක හොල්මන් කියලා වහාම ඉතින් යන නිවිස්සෙත් ඇතුලේ තියෙන සංඥා ස්කන්ධේ සංපත් වෙලා තියෙන කරේද එළියට අරගෙන අපි දීපයක් හදාගන්නවා. ඒ නිවිස්ස හදාගෙන අපි ඒකේ පැටලෙනවා. ඒ නිවිස්ස තුළ පැටලෙන්න පටන් ගන්නවා. කොහොමද පැටලෙන්නේ? බයෙන් යුතුව තමයි පැටලෙන්නේ. හැබැයි මේ සිහියයි නෝනයි කියන කොට සිහියෙන් තග්ගාලා මේ හඳුනගෙන නෝනේ තේරුම් ගන්නවා මේ නිමිත්ත හැදුනේ කොහොමද? අභ්‍යන්තරික වශයෙන් මේ හිත සකස් වුණේ සයිකොටික සමූහයක එකතුවක. කන කියන්නේ මේ රූප ධර්ම සමූහයක් එකතුවක්. ශබ්ද ආපුවම ශබ්ද නැවතුන. ඉතින් මේක කොහොමද මේ සංස්කාරයක් විදිහට සකස් වෙනවා. මේ සංස්කාරය නිසා නේද මේ සත්‍ය පුද්ගලෙත් නැහැ. කියන ඒ නෝන වහ පහළ වෙනවා. එතකොට ඒ පහළ වෙනකොට නෝන පහළ වෙනකොට භූතේ කාම භූතයට උපාදාන කරන්න බෑ කියනවනේ. අල්ලගන්න බෑ කියනවනේ මේ ඒ පුද්ගලයා මායයට අල්ලගන්න බැරි සාමයේ මේ විදර්ශනා කරන දන කියනවනේ. අර හැමදැනම මායයට අල්ලගන්න පුළුවන්. ඒ විදර්ශනා කරන කන මායයට අල්ලගන්න බෑ කියලා කියන්නේ මායයට මේ කොහෙද මෙයා ගියේ කියලා හොයන්න බෑ කියලා කියනනේ සූත්‍රවල කියලා තියෙනවා. මායයට ඒ සාධන වහන්සේ නරු තිරුණම්බවට පස්සේ කොයි කොහෙ ගියාද කියන හොයාගන්න. එතකොට විදර්ශනා වඩන්නාට කියන විදර්ශනාව මේ සිහිය නුවණ දෙක ක්‍රියාත්මක කරන විදර්ශනාව වී කියලා කියන විශේෂ දර්ශනය කියන්නේ දකින්නයි කියන්නේ. අරමුණක් හැටියට දකින්නා නෙවෙයි සංස්කාරයක් හැටියට දකින්න. සංස්කාරයේ කියලා කියවම එකතුවක් හැටියට දකින්න. හේතු හා ඵල ධර්මයන්ගේ එකතු හේතු ප්‍රත්‍යයෙන් එකතුවා. හේතුව එතන තියෙන්නේ ලෝභ, ද්වේෂ, මෝහ තුනෙන් එකක් හෝ අලෝභ, අදෝස, අමෝහ හේතු ධර්මයන්. අනිත් ඒවා ප්‍රත්‍ය ධර්මයන්. එතකොට මේ ඔකේම එකතුවක්. ඒ නිසා හේතු හා ප්‍රත්‍ය සමෝහයන් අතර මෙතන මොකක්වත් නැහැ කියන එක අර සිංහ හා නෝර දීම කරපු එකනට තේරෙනවා දැනෙනවා ඒක විනිවිදෝ පේනවා. ආන් ඒක තමයි මේ මෙතන වර්ධනය වෙන්න ඕනේ. ඒක එවැනි මාත්‍රේ එකක් මේ හදා ගන්න. ඉතින් මෙවැනි තත්ත්වයක මේ බය කරනවා කියන එක කරන්න කොයි විදිහකටවත් කරන්නත් බෑ. ඒ වගේම යම් විදිහක අමනුෂ්‍ය බලවේගයකින් හානියක් කරන්න යනවා නම් එයාට එන්නත් බැයිද අර මායයට උනා වගේ මේ සම්බන්ධතාවයක් හදා ගන්න. එතකොට ආ මේ දුක තමයි ජීව කරන්නේ ඕනේ. ඒක ප්‍රවේශිත හිත්වල ප්‍රයත්නකම වෙන මේ සත්‍යයක් තමයි මේ සිහිහා නෝන දෙය කියන එක. සාමාන්‍ය විහෙතුකෙත් සිහිය කියන එක වැඩ කරනවා. මොකද මේ සෝධන සාධාරණ চৈতසික 19 එකේ තියෙනවා. ප්‍රඥාව කියන එක වෙනම ඒක මං හිතන්නේ අසාධාරණ ශෝධන අසාධාරණ සයිකටික වගේ මගේ මතක හැටියට ඒකට තමයි මේ ප්‍රඥාව කියන එක අයිති වෙන්නේ. බොහොම තේ සමිනාස මොකද මම දලුවත් මහත්මයෝ මෙන්න තව අසමයි ජයන්ත වන්දිත කියලා කාට හරි ප්‍රශ්නයක් අදන්සක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න. හොඳින් පැහැදිලි කළ දුන්න කරුණු ටිකක් තමයි මේ සූත්‍ර දේශනාව ආශ්‍රයෙන් මේ බය කියන එක ඇති වෙන්නේ මූලික වශයෙන් කරුණු 14ක් පමණ තමයි මුල සඳහන් කරගත්තේ කියනකොට අපිරිසිදු කාය කර්ම, ඒ වගේම අපිරිසිදු ආජීවය, කාමයන්ගේ යෙතුනේ රාගය ඇති බව, ව්‍යාපාදේ, සීලමිත්‍ය, උද්දච්ච, විචිකිච්ඡාව වෙන අපි දන්න විදිහට පංච නීවරණ ධර්මයන් සඳහන් වෙනවා. ඊට පස්සේ මේ අසුක්ඛාන්තන පරවම්බන කියන තමා උත්සව කරගීමත් අනුන් පහත් කොට කරගීමත් කියන සත්‍යයක් මේ බය කියන එකට හේතු වෙනවා කියලා. එනද දියසුරු බවම හේතු වෙනවා කියලා කියනවා. ඊට පස්සේ මේ ලාභ සත්කාර කීර්ති සම්පි බව ඒ වගේම කුසීත බව හා හීන වීර්ය ඇති බව. වීර්යයේ තියෙන අදුකම් කියද ආරබ්ධ වීර්ය ගැන කතා කරා. ඔබගේ මහත්මයාටත් උදව් කරයි තවත් තේරුම් ගන්න. ඒ වගේම මේ මුට්ටක්කපි අසම්පජානේ ඇති බව. කියන්නේ සිහිනුවන නැතිකම කියලා. දැන් අපි කතා කරේ මේ අවසානයේදී සමින්වාසිත් අපිට පෙන්වදුන්නේ මේ සතියත් සම්පජාන්නේ සිහියක් නුවණක් කියන දේ. ප්‍රඥාවක් කියන දේ තමයි විශේෂයෙන්ම තිබිය යුත්තේ කියලා. ඒ සතියක් සම්පජානයක් නැති වුණොත් අර විදිහේ බයටපත් වෙනවා කියන මේ ආරණ්‍යකට ගිහිල්ලා මේ ධර්මය අවබෝධ කරගන්න කියලා ගොඩාක් දේවල් කැප කරලා එන යෝගීෙක් වුණත් ඒ කාමයේ කරගන්න බැරි වෙනවා කියන මේ එක එක බය නිසා. ඊළඟට කියනවා මේ අසමාහිත බව. මම හිතනවා මේ සතියක් සම්පජානයක් නැති බවම වෙන්න ඕනේ කියලා මේ හිතක් අසමාහිත වෙන්න මූලික වෙන්නේ කියලා. අසමාහිත බවයි ඒ වගේම ඒකටම ආයිති එකක් තමයි මේ අසමාහිතයි. ඒ වගේම මේ නොයි කර්මණ වල දිවණින් දම තමයි මේ අසමාහිතයි කියලා කියන්නේ. ඊළඟට සිව මේ දුෂ්කාඥ බව. කියන්නේ නුවණ නැති බව. ඒ කියන්නේ ප්‍රඥාව නැති බවත් ඒ වගේම මේ කෙලතොළු බව කියන එකත් සඳහන් කරා. ඉතින් ඔන්න කාරණා ටික අපිට සාමාන්‍යයෙන් තමයි උදාහරණ සහිතව පැහැදිලි කරේ මේ භය බේරව සූත්‍රයේ ආශ්‍රයෙන් කෙනෙකුගේ සිත ඒ කියන්නේ සත්‍ය අවබෝධය සඳහා ඉදිරියට කැප කරලා වනගත වුණත් ආරණ්‍යයට ගියත් මෙන්න මේ අකුසල කෙලෙස් කොටස් ටික යම් විදිහකින් ඒ චිත්ත සංස්කාරයන් වල ඇති වෙනවා නම් ඒක මේ මාර්ගයට අයිත් කර ඒ බියගෙන දෙන අන්තිමට ඒ තමන්ගේ මාර්ගය අත්හැරලා දමලා අපහු තමන්ගේ සම්පූර්ණ මාර්ගය අත්හැර දමලා ගෘහස්ත ජීවිතයකටවත් පත් වෙන ඉරු තියනවා කියලා කෞද්‍යික හේතුණා. ඉතින් ඒකත් එක්කම දවස් මාසයක් මම හිතනවා කාල වේලාවකට මම ඔබතුමාට යොමු වෙනවා කියලා හිතනවා. දෙවතන යාත්‍ වාද බොහොම පිං හොඳ මේ සම්පින්න දැක් හිටිට ඔබතුමායි කාරණා ඉදිරිපත් කළ දුන්නා. ප්‍රීතිමත් ඔබතුමාට වෙන්න. චර්වන් තරණයි කියලා දෙනවා තම අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේ ඉතාම වැදගත් සූත්‍ර දේශනාවක් ඉදිරිපත් කළා. මට පොඩි පැහැදිලි කර ගැනීමක් කරගත හොඳයි කියලා හිතුණා. සුබෝවන්සේ මේ සඳහන් කරා මේ අති කල්නුත් අපි ධර්මයේ කියනගෙන තියෙනවා මේ ත්‍රි හේතුක සදි ද්වි හේතුක පුද්ගලයන් සම්බන්ධව මට පොඩි පැහැදිලි කර ගැනීමක් කරගත හොඳයි. ඒක එතකොට අපි අභිධර්මයේ ඉගෙනගෙන තිබෙන ආකාරයට ඒ සිත් වර්ග තමයි අපි සඳහන් කරේ. එතකොට මේ ත්‍රි හේතුක කියන ආයකෙන් පුද්ගලයන් වශයෙන්ද ඉපදී සිටින අයද කියන එක මට පොඩ්ඩක් එහෙම නැත්නම් ඒකේ පුද්ගලයන්ගේ ඇති වෙන සිද්ද කියන එක පොඩ්ඩක් ඔබ වහන්සේකින් යම් කිසි දැනුමක් ලබා ගත හොඳයි කියලා මම තේරුම් ගන්න. බොහොම හොඳයි. ප්‍රශ්නයි. ත්‍රි හේතු උත්පත්ති ලබන මුලින්ම පෞකුසේ පිළිසඳ ගන්නා වූ හිත ඒකට කියනවා විපාක හිත කියලා. දැන් ඔය විපාක හිත කියලා කියනවා විපාක හිත හැටියට හඳුන්වනවා කුසල පැත්ත නම් විපාක හිත අටක් තියෙනවා. අහේතුක විපාක හිත කුසල පැත්තේ අපි මතක හදේ තාපත් වෙනවා. සහේතුක විපාක සිත් අපක් වෙනවා. ඒක පැහැදිලිවම තියෙනවා. ඊළඟට අකුසල පැත්තේ කටක් වෙනවා. ඔකේදී අහේතුක විපාක හිතේ සම්පීර්ණ හිතෙන් තමයි කුසල හිතේ නම් උපදින්නේ. මෞඛිකේ මුලින්ම හටගන්නේ ඒක මෞඛිකේ ඒ හටගන්න හිත හේතුවක් නෑ. ඒ කියන්නේ අලෝභ අදෝ සමෝහ කියලාවත් ලෝභ දෝෂ මෝහ කියලා තුනෙන් එකක් ගන්න. අපේ හයින් එකක් ගන්න. ඒකට අන්න ඒ වෙන කෙනා අංග විකල හැටියට ඉපදෙනවා. අහේතුක අකුසල හිතෙන් ඉපන්නොත් කල්යා තියෙන ලෝකවල තමයි අනිවාර්යයෙන්ම ඉපත්ති ලබන්නේ. ඊළඟට අහේ දිහෙතුක කුසල විපාක හිතෙන් උපන්නොත් මෞසුතේ අන්න ඒක තමයි ඔය සඳහන් කළේ දිහෙතුක හිතෙන් වෞසුතේ උපන්න කෙනාට මේ ප්‍රාණ ලබන්නවත් නිවන මේ සඳහා මේ කටයුතු කරන්නවත් මේ ජීවිතේ බහින් මේ ජීවිතේ බහයක උපතේ බබ හිතන්නක වෙන බහවල බැහැ කියලා එහෙම එකක් නෑ වෙන බහවල ප්‍රේහෙතුක වෙලා ඉපදෙනවා ඒක හැකියාවක් තියාගන්න දෙයක් නෑ ඊළඟට ඔහුට ධර්මයේ ඉගෙන ගන්න ගියාපුවම ගොඩාක් මහන්සි වෙනවා මේ උදාහරණ වලින් ධර්ම කරුණු ඉගෙන ගන්න වෙනවා ඔහුට ශ්‍රද්ධාව තියෙනවා ශ්‍රද්ධාව තියෙන නිසා ධර්මයේ ඉගෙන ගන්න පෙළඹෙන්න පුළුවන් ජීවිතේ මොයි සබියෝගේ වෙනකොට ගැටළු වෙනකොට ප්‍රශ්න වෙනකොට විදුන් දෙකටම පහර වෙනකොට ධර්මයට ගොඩාක් නඹුරු වෙන්න පුළුවන් ඊළඟට මිත්‍රයෝගේ ආශ්‍රයෙන් මිතර ධර්මයට ගිහින් දෙංගදෙංග දෙලම වෙන්න පුළුවන් ඉතින් අපි විවිධාලයක් කරනවා දෙලෝක කියන කෙනාට මේ මෞඛ්‍ය පිළිසුන ගන්නකොටම හට ගන්නා වූ ඒ කෙනාගේ හිත තමයි ඔය මම කීව ත්‍රි හේතුයි කියලා. අන්න ඒකෙන් උපදින එකට ධර්ම කරුණු සායිකණින් අවබෝධ වෙනවා, තේරෙනවා, වටහා ගන්න පුළුවන්කම ලැබෙනවා. යම් කාරණයක් අහපුවාම ත්‍රි හේතුක සෝමනස්ස සාගත නාම සම්පේක්ෂ අසංකාරික මොල් වෙනකන් අහපු එකට බොහොම ශනික එකම ධර්ම කාරණෙන් දෙකින් බොහොම ශනික අවබෝධය එකට ගන්නවා. අන්න ඒක ඒ විදිහේ හිත තුනක් තියෙනවා හතරක් තව තුනක් තියෙනවා අසංකාරික හිත අර අසංකාරික හිත තරම් අයිය නෑ ඊළඟට උපේක්ෂා සහගත කියන අවශ්‍යකේක්ෂා සහගත ඥාන සම්පේක්ෂ අසංකාරික හිත අර ඉහළ දෙක තරම්වත් විතරම අයිය නෑ උපේක්ෂා සහගත ඥාන සම්පේක්ෂ අසංකාරික හිත ඒ ඉහළ තුන තරම්වත් අයිය නෑ නමුත් ඒ ආයත ධර්ම අවබෝධය ඉරිය එක්ක නිවන් දකින්න පුළුවන් ඒ වගේම ධ්‍යාන ලබන්න පුළුවන් කොහොමද ලබනවා ඒක තමයි ඒක කියන්නේ ඒකට අනිත් කයට බැරි කමක් නැහැ අනිත් කයට බැහැ කියනවා නම් ඒක යම් භවයක අනිවාර්යෙන් ලබන්න පුළුවන් කොහොමද ලබනවා ඒකම තමයි කියන්නේ හේතුව චිත්ත න්‍යාමයේ තමයි චිත්තී චිත්තේ න්‍යාමයක් තමයි චිත් 17ක පෙළ හැමතිස්සෙම හිත් 17ෙන් 1000ක් තමයි ගමන් කරන්නේ. එතකොට ඒ 17ක ආරම්භ වෙන්නේ භවංගෙ හිත. ඒ භවංගෙ හිත තමයි ඒ ත්‍රිහේතුකෝ, විහේතුකෝ, අහේතුකෝ බවට පත් වෙන්නේ. එතකොට ඒ හිත් 17න් යන ඒ හිත් 17 හැදෙන්නේ අර හරිය හිතකින් නම් හැදෙන්නේ ආඥාගේ යන හිත් 17 ඕම හරිය කියන විදිහට පක්ෂවත් කරන තමයි. එතකොට අන්නේ ඒ නිසා තමයි යාත බොහොම ඉක්මනින් ධර්මය අවබෝධ කර ගන්න පුළුවන්කම ලැබෙන්නේ. අන්න ඒක තමයි උතනදී ඔය සඳහන් කළේ. ඒකේ ගොඩක් ඉගෙන ගන්න කාරණා තියෙනවා. මම හිතන්නේ මහත්ය අලු ප්‍රශ්නේ ඒ ප්‍රමාණවත් වෙයි. ඇහුවොත් ඔයක කරා දෙකක් අදුවේ. උත්පත්ති හිත තමයි මහත්ය ඔය බලපාන්නේ. ඒක තමයි ඔය භවංගේ හැටියට යන්නේ. ඒ භවංගේ හිත ජීවිත කොහොම ත්‍රිහේතුක වෙනවා. ත්‍රිහේතුක වෙනවා. ඒක තමයි සඳහන් කළේ. බොහොම පිංසාවෙන් හද හොඳට තේරෙනවා තේරුවන් සර්මයි සන්ධ්‍යා මහත්මිය ඔබ තුමිට තිබෙන සනස් ඇමරිකාවෙන් එක තියෙන කතාව විතරයි තේරුවන් සර්මයි කරුතර ස්වාමීන් වහන්සේට බොහොම දුන්නද හොඳ මාතෘකාවක් යටතේ බොහෝ කරුණු ඉගෙනවා ඒ වගේම ද්වේෂයේ තිබ ප්‍රහේතුක ඒකෙන්දී පිළිබඳ තව ටිකක් විශේෂ ධර්ම සාකච්ඡාවක් පවත්ලා සරත් මහත්මයා ඉල්ලා සිටිනා සම්මාසයේ ගෙන් හරි ඒ දේශනාවක් අපිට ලබා දෙන්න පුළුවන් නම් ගොඩක් ස්තුතියන්ත වෙනවා නේ මේ මොකද ඒ ගැන ලොකු අවබෝධයක් දැනගන්න කැමති අපි මොන තත්ත්වයක ඉන්නවද කියලා දැනගන්න සම්මාස මේ අපිට මේ ආසෙ දැනන පෙර ආසෙට හරි ඒ තත්ත්වය ලබා ගන්න පුළුවන්ද ඒක ඒකට කෙටි උත්තරයක් දෙන්නම්. එතකොට මේක ප්‍රමාණවත් වේ තා විස්තර සාකච්ඡා කරන්න ඕන ඉදිරියට පුළුවන්. බුදුහාමුදුරුවෝ කියනවා මේ විශ්වයේ ඉන්න ඕනම සත්ත්වයකට බුදු වෙන්න පුළුවන්. යම් දවසක මනුෂ්‍ය ලෝකයට ඇවිල්ලා වීර්ය කරන්න පටන් ගන්නවා. එතකොට ඒකට බාධාවක් නැහැ. අන්නේ අදහස හිතට ගත්තාම එහෙනම් මේ අපි හැම දෙනාටම රහත් වීම, පතේ බුදු වීම, බුදු වීමේ හැකියාව හැම සත්ත්වයකටම තියෙන ධර්මයක්. අන්නේ කාරණේ කෙටියෙන් තේරුම් ගත්තාම හරි සෞවිස්තරාත්මකව කෙරෙහි දැනගන්න ඕන. එහෙනම් අපි වෙලාවක සාකච්ඡාවක් හැදුවෙත් මේක ගන්න පුළුවන්. පුළුවන් කොහොමද? තිරුවන් සරණයි. අපි එහෙමනම් ජයන්ත මහත්මිය අපි අද දවසේ වැඩසටහන නිමා කරමු. මොනෙන් කොහොමද පිළිගත්ත මොනෙන් කොහොමද පාපුල පටන් ගත්තේ නිසා හොඳමයි. එහෙමනම් කල්යාණ මිත්‍ර මුත්‍රේණි අපි අද දවසේ දිට්ඨාසනා ලැබුවා. පූජ්‍යපාද කාලිකම මහින්දසාර ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඒ සම්බන්ධ කරගෙන උන්වහන්සේගෙන් උතුම් ධර්ම දේශනාවක ශ්‍රවණය කරන්න. ඒ වගේම ඉන්දනතුරු අපිට හොඳ ධර්ම සාකච්ඡාවකට සම්බන්ධන අවස්ථාව ලැබුණා. මාජාස් පොකුලගේ මහත්මයා, ජයන්දවත්ගේ මහත්මයා, සේන මහත්මයා මෙහි ඉදිරිපත් ලැබිට බොහෝ කරන මතක් කර දුන්නා. ඉතින් මේ හැමදෙනාටම අනේකවලින් සාකච්ඡාවට සම්බන්ධලා හිටපු මේ ලෝකේ පුරා විවිධ රටවලින් එකතු වෙච්ච කල්යනා මිතු මිත්‍රයන් හැමදෙනාටම අනෙක් වදයක්ින් මේ සාකච්ඡාව දෙක තුනකට ඒ වගේම අද එකතු වෙච්ච කල්‍යාණ මිත්‍ර එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. ඒ හැමදාම බොහෝම පිළිගන්නවා. ඉදිරිදිත් හැම සතිය හැමදාම ලංකා වේලාවෙන් තුනක් මාත ධම් සාකච්ඡාන් පවතිනවා. www.savanantasisdesa.org වෙබ්සයිට් එකේ ගියොත් දැනගන්න පුළුවන් මේ සතියවල මොනවද කියන සාකච්ඡාවන් කියලා. එහෙමනම් ජයන්ත මහත්මයා මම ඔබතුමාට වෙනවා අද සතිය සාකච්ඡාන් මා කරන්න. මේ අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මම හිතනවා අද දවසෙත් අපහ එකතු වෙලා ඔස්ට්‍රේලියා වේදින් ඇඩ්ලේඩ් නුවරට පොහන්සේ එකතු වෙලා මේ රාත්‍රී යාමේ සමග ඉතාමත්ම සුහදව ඒ වගේම මේ බයිබලව සූත්‍රයේ සඳහන් වෙන කරුණු ඉතාමත්ම පැහැදිලිව උදාහරණ සහිතව අපිට අද දිනේ මතක් කරලා දුන්නා ස්වාමීන් වහන්සේ. අපි මේ පුරා පැය දෙකක් කාලයක් කරන ලද මේ ධර්ම සාකච්ඡාවෙන් උපදව ගත්තා වූ ජනිත කරගත්තා වූ යම් කුසල ධර්මයක් වේද ඒ සියල්ල ඔබ වහන්සේට අපි අනුමෝදන් කර සිටිනවා. ඔබ වහන්සේට ඉතාමත්ම පහසු ආකාරයෙන් අපි කිව්වොත් එහෙම සුඛාපටිපදාකේ භාවිඥාවේ මේ ධර්මය අවබෝධ කර ගැනීමට මේ අද කරන ලද මේ ධර්ම දානමේ කුසල කර්මයක් උපනිශ්‍රයක් වේවායි කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සමනිස්සිතිය සාවිනාන්ත එමන් නැවත වරයක් හමු වෙනතුරු අපි දබර සති බලාපොරොත්තු වෙන සිටනා සාවිනාන්තේ අපිට සම්බන්ධය කියලා දවාගෙන හන්දර දිනේ. එහෙමනම් ඔබ වහන්සේටම යොමු වෙනවා අද දවසේ සාකච්ඡාව නිමා කරන්න සාවිනාන්ත පෙරවත් කරනයි. මම මුලින්ම සඳහන් කරපු ගාථාවේ තේරුම මන් කියුවේ නැහැ. මට ඒක අමතක වුණා. කෝණ වාසෝ කිමානන්දේ නිස්සම් පජ්ජලිසේ සති අන්ධකාරේ නෝනන්ද පදීපන්න ගවෙස්සත. උදේ අන්දරයන් කාලේ මේ කාර්තාව ටිකක් උත්සවයකට ගිහිල්ලා බීලා එනවා. පන්සියක් රා බීලා එනවා. ඉතින් ඒ අය පන්සලට යනවා තව ආරගෙන ඉරලා මේ කට්ටිය ආලෝ පන්සලේ දාන වියෝයයි සතර රාබීලා පිළිගහ ඉතහ වෙනවා. ඉතින් රාමදේ ඇති වුණාට පස්සේ බුදුහාමුදුරු ඇවිල්ලා කියනවා මේ සින්නතනේ සින්නතියනේ මේ ඉගිලි පොකොස් ගින්නකින් දැවෙන පිච්චන නුඹලට ජීවිතේ 11 ඉන්නකින් දැවෙන පිච්චනය උඹලට ජීවිතේ මොන සතුටක්ද මොන සෙනහවක්ද උඹලාගේ ඔය අන්ධකාරයෙන් මිදෙන්න ඥානය නැමැති පහන දැල්ලා පල්ලා කියනක තමයි බුදුහාමුදුරු කියන්නේ. 11 ගින්න තමයි රාග ගින්න, ද්වේෂ ගින්න, මෝහ ගින්න, ජාති ගින්න, ජරා ගින්න, මරණ ගින්න, ශෝක ගින්න, පරිදේව ගින්න, දුක්ඛ ගින්න, දෝමනස් ගින්න උපායාසී. සෑම විටම මේ ගිනි 11 දෙවිදවි ඉන්නේ කියන එක බුදුහාමුදුරු කියන්නේ. මේවා සංසාරයේ ඉපදෙන හැම වෙලාවෙම මේ ගින්නට ආපු වෙනවා. මේ ගිනි 11ට. ඉතින් අපිට හැම දිනකටම මේ ගිනි ජාලාවෙන් බේරෙන්න අපි මේ රැස් කරගත්තා වූ සියලු පුණ්‍ය ශක්තිය කනිෂ්ඨේ වේවා, ශක්තියක් වේවා, බලයක් වේවා, සම්මා දිට්ඨියම ලෝකේ පුරා ඉන්න සියලුම කාරණකින් උපත ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම බලවත් මහත්යත් ඒකයිස්මෙන් නිරෝගී සම්පන්නිය උදා වේවා, ලෙඩබිය දුරු වේවා, ඒ වගේම අනික් හැම දෙනාගේම බලාපොරොත්තු ඉෂ්ට වේවා, යම් නම් බිය තියනම් බිය දුරු වේවා, හැම දෙනාටම උතුම් වූ නිර්වාණ සම්පන්නිය ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු සීලවන්තං ගුණවන්තං පුඤ්ඤවන්තං පුඤ්ඤවන්තං සම්මාදිට්ඨිය.